සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතම් සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කානේසු විනේයගේ ධම් නහි ජාතු ගබ්බසෙයං පුනරේති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මෙත්තා විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනා වහන්නටයි පින්තුන් සෝදානම් වන්නේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ලෝකයේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ඇසෙන අවස්ථාවට සඳහන් කරන්නේ සවනානුත්තරිය කියලා. අපේ දේශවන වලින් අසන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය ශ්‍රවණය කරනකොට අට්ඨේකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට හොඳ අවධානයෙන් සිහියෙන් නුවණින් ඒ බණ හොවත් තමයි ධර්මයෙන් නිසිපර නිලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ පින්නතුනේ එහෙම කටයුතු කරයි කියලා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කාරණා දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ දෙක තමයි එක පැත්තකින් මෛත්‍රී වැඩීම අනෙක් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. All the doctrines that Buddha has explained for 45 years can be summarized into two. One of them is practicing loving kindness, the other one is practicing mindfulness. එතකොට මේ ධර්ම දේශනාව තුළදීත් ඔබ මේ දෙක ප්‍රැක්ටිස් කරමින් ඉන්නට ඕන. සීල සත්තෝ සෝපත්තෙත්වා කියන ඉතාම අවධානයෙන් මේ අවස්ථාවේ ඉන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ කය ගැන, තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සැලකිලිමින් ඉන්න. ඒ වගේම ඔබේ හිත ගැන හුඟක් සැලකිල්ලෙන් ඉන්න. හිතේ මොන වගේ සිතුවිල්ලක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා ගැන අවධානෙන් ඉන්න. ධර්ම ශ්‍රවණය කරනකොටත් මේක කරන්න තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කළා ගියාට පස්සෙත් මේක කරන්න තියෙන්නේ. හැමදාමත් උදෑසන අවදිච්ච මොහොතේ පටන් නිින්දට යනකම මේක කරන්න තියෙනවා. මෙන්න මේ දේ ඉතාම ගැඹුරින් නිවැරදිව කරන්න තමයි කරන විදිහ අසහ දැනගන්න අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට මේ අවස්ථාවෙත් ඔබ සිළු සත්‍යෝ සෝපත්‍යත්වා කියලා ලෝකෙ හැම දිනාටම මෙස්සිත ඇතුව ඉන්න. ඒ කියන්නේ හොඳට බණට අවධානයෙන් ඉන්න, අවධානයේ පිටරටට යනවා නම් යන්න ඕනේ මේ දෙකට විතරයි උඩට. එහෙම හිටියොත් තමයි වඩාත්ම මේ ධර්ම දේශනාව සාර්ථක වන්නේ. අද අප ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තු ගාථාව වෙන්නේ මොන සූත්‍රයේද? ඔව් බොහොම හොඳයි. කරණීය මෙත්ත සූත්‍රය. මේකට මෙත්ත සූත්‍රය කියලා කියනවා. කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ තමයි මේ ගාථාව ඇතුළත් වෙන්නේ. මෙත්ත සූත්‍රය එන්නේ. තවත් තැනකෙනවා කුද්දක නිකායේ සොත්තනිපාතේ කියන පොතේ මෙත්ත සූත්‍රය ඒ විදිහටම සඳහන් වෙනවා. මේක සමානම සූත්‍රයේ කුද්දක නිකායේ ග්‍රන්ථ දෙක සඳහන් වෙනවා එකම විදිහට. ඉතින් අන්නේ සූත්‍රයේ අන්තිම ගාථාව තමයි අපි සඳහන් කළේ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දං නහි ජාතු ගම්බසේ යම් පුනරේතීති. යම් කිසි කෙනෙක් දෘෂ්ටින්ට නොපෙමෙන සිල්වත් ඉන්නවා නම් දර්ශන සම්පත්තියෙන් ඉන්නවා නම් අන්න ඒ තැනැත්තා කිසි කලක නැවත මව කුසකට පැමිණෙන්නේ නැහැ කියන එකයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. පින්නතුනි මේ සූත්‍රය කරණීයමෙත සූත්‍රය තමයි අපට වැඩිපුරම කටපාඩම් සූත්‍රය. කරණීයමෙත සූත්‍රය තමයි ජීවිතේ වැඩිපුරම සජ්ජහන කරපු සූත්‍රය. කරණීයමෙත සූත්‍රය තමයි අපි බොහෝ විට අහපු සූත්‍රය. හැබැයි පින්නතුනි ඒ වගේම කියනවා නම් අපේ ඇතැම් විට බෞද්ධයන් වශයෙන් අවධානය අඩුවෙම යොමු කරපු සූත්‍රයක් කරණීයමෙත සූත්‍රයමයි. ඒක අපට පිළිගන්න වෙනවා. ඔබ මුලදී පිළිගන්න එකක් නෑ තැඹිට මේ සූත්‍රය අසා නිමාවටපත් වුණාට පස්සේ ඔබට පිළිගන්න සිද්ධ වෙයි. පින්නොතුනි මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ ස්වාමින් වහන්සේලා පිරිසක් හිමාලය ආශ්‍රිතව භාවනා කරනකොට උන්වහන්සේලාගේ භාවනා අරමුණ මගදී කරදරයට උවදුරටපත් වුණා කිසියම් අමනුෂ්‍ය පිරිසකගේ බලපෑමක් නිසා. මේ ස්වාමින් වහන්සේලා නැවත බුදුරජාන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා මේ කාරණේ කිව්වට පස්සේ භාගතුන් වහන්සේ මේ සූත්‍රයේ ඉගැන්වුවා මේක ගැන සජ්ජහනා කරමින් පුහුණු කරන්න කියලා. ඉතින් උන්වහන්සේලා ගිහිල්ලා මේ සූත්‍රය සජ්ජහනා කරමින් ධර්මයේ ප්‍රගුණ කරනකොට උන්වහන්සේලාට අර අමනුෂ්‍යයන්ගෙන් කරදර නැතුණා විතරක් නෙවෙයි, ඒ අමනුෂ්‍යයන් උන්වහන්සේලාට උපකාර කරන මට්ටමටම ආවා. එතෙන් පටන් මේ සූත්‍රය ආරක්ෂක පිරිත් දේශනයක් විදිහට, ආශිර්වාදාත්මක පිරිතක් විදිහට අපි පුහුණු කරනවා, සජ්ජහනා කරනවා. රාත්‍රියේදී විශේෂයෙන් සජ්ජහනා කරන අපි නින්දට කලින්. එහෙම වුණත් පින්නතුනි මේක හුදෙක් ආරක්ෂක පිටක් විතරක් නෙවෙයි. මේ සූත්‍රය සම්පූර්ණ නිවන් මඟ පැහැදිලි කරන සූත්‍රයක්. මේ සූත්‍රයේ බුදුදහමේ තියෙන ත්‍රිවිධ ශික්ෂාව, සීල සමාධි ප්‍රඥාව විස්තර කරන සූත්‍රයක්. මේ සූත්‍රයේ භාවනා කමඨහන. මේ සූත්‍රයේ බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාව දක්වන සූත්‍රය. මේ සූත්‍රයේ තමයි යම් කිසි කෙනෙක්ගේ පෞරුෂ්‍යත්වය බලන තමන්ගේ human values නැත්නම් highest good qualities අපි බලන ස්ථානය මේ සූත්‍රය. යම් කිසි කෙනෙකුට මේ ගුණධම් ටික පුරුදු කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ ඒ කෙනාගේ ළඟ මේ ගුණය නැහැ කියලා. ඔබ ඇතැම් විට සමාජ විද්‍යාව ඉගෙනගෙන නැති, මනෝවිද්‍යාව ඉගෙනගෙන නැති, කවුන්සලින් උපදේශන ඉගෙනගෙන නැති, මනෝ චිකිත්සාව ඉගෙනගෙන නැති, ආචාර විද්‍යාව ඉගෙනගෙන නැති, මේ වගේ සබ්ජෙක්ට්ස් ඔක ඉගෙනගෙන තියෙනවා. එතික්ස් ඉගෙනගෙන තියෙනවා, සයිකොලොජි, කවුන්සලින්, සෝසියොලොජි, මේ හුඟක් සබ්ජෙක්ට්ස් ඔබ ඉගෙන ගත්තෝ ඇති. බලන්න ඒ සියලුම විෂය ධාරාවල වෙන කරුණු එකට ගොනු කරොත් ඒක පැත්තක තිබ්බොතින් ඒ සියල්ලට වඩා මේ කරණීයමෙත සූත්‍රයෙන් ගුණාංග ටිකවල බර වැඩි. හොඳම පෞරුෂයක් ඇති කරගන්න කැමති නම් ඒ ගුණාංග ටික ගුණාංග 14ක් විදිහට මුලින් මේ සූත්‍රය සඳහන් වෙනවා. අනේ ගුණාංග ටික මුලින් කියලා ඊට පස්සේ මෛත්‍රිය වඩන හැටි තමයි මේ සූත්‍රෙන් කියන්නේ. අවසානයේදී දර්ශනීය ප්‍රඥාව ලබා ගන්න මාර්ගය මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට පින්නතුනේ මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ඡ. යම් ශාන්ත පදයක් කැමති නම් ඒ හෝ විශිෂ්ට වටින ද පීස් ඔෆ් මයින්ඩ් should have to practice these qualities on the path of liberation according to this sutta, the karaniya metta sutta. මේ සූත්‍රයේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ශාන්ත පදයක් කැමති වෙනවා නම් අන්නේ ශාන්ත පදයේ කැමති වෙන කෙනා විසින් ප්‍රැක්ටිස් කරන්න ඕන ගුණ දහම් ටික තමයි මේකෙ මේ තියෙන්නේ. එතකොට මොකද්ද මේ ශාන්ත පදය කියලා කියන්නේ? ඔව්, ඍජුවම නිවන පින්නතුනි මේක. හිතන්න එපා මේ සූත්‍රයෙන් කියන්නේ gedara කෑම බීම ටික හොයන්න දක්ෂ වෙන්න ඕන, ක්‍රීඩා කරන්න දක්ෂ වෙන්න ඕන, තමන්ගේ බැචලර් ඩිග්‍රිය, මාස්ටර් ඩිග්‍රිය, ડોක්ටරේට් එක ගන්න දක්ෂ වෙන්න ඕන. ඒකන නෙමෙයි මේ කියන්නේ පින්නතුනි. ඒව ගැන කියන තැන් තියෙනවා සූත්‍රවල. සිප්පං සික්ඛාපෙන්ති කියලා කියන්නේ ඒකයි. සුතය වස්තුවක් විදියට ධනයක් විදියට කියලා තියෙනවා. knowledge is wealth කියලා තියෙනවා. ඒ කතාව නෙමෙයි මෙතන මේ කියන්නේ. මෙතන සම්පූර්ණම කියන්නේ නිවන් මාර්ගය යන කෙනාට පිළිපදින ලක්ෂණ මේකේ තියෙනවා. හැබැයි නිවන් මාර්ගය යන කෙනා මේ ලක්ෂණ ටික සම්පූර්ණ කරනවා නම් ඔහුගේ අනිත් ඔක්කොම qualities ටික ඔහුගේ තියෙනවා. අනේක මේකේ තියෙන සුවිශේෂත්වය. මේකේ ගුණාංග ටික අපි ඊටාම කෙටියෙන් සාකච්ඡා කරලා බලමු. ඊටාම සරලව මේකේ මොනවද ඇතුළත් වෙන්නේ කියලා. බුදුහාමුදුර සඳහන් කරන යම්කිසි ශාන්ත පදයක් කැමති නම් ඒ තැනැත්තා සක්කෝ දක්ෂ වෙන්නට ඕන. skillfulness. උජෝචය honesty. සෝජෝචය upright. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස සුවච. We should be gently spoken. active listening. මේකත් නිවන් මාගේ තියෙන ලක්ෂණයක්. පළවෙනි ලක්ෂණය තමයි ඒකට දක්ෂ වෙන්නට ඕන. සම්පූර්ණම කැප වෙලා ඒත් එක්කම ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. ඒ වගේම අවංක වෙන්නට ඕන. මොකක්ද අවංක කියලා කියන්නේ? සාමාන්‍ය කිව්වොතින් සත්‍යවාදී වීම, තමන් කතා කරන දේ අනුව හැසිරීම, හැසිරීම අනුව කතා කිරීම. පින්තුමේ හැම කරුණක් ගැනම හොඳ අවධානයෙන් ඉන්නේ. පොඩක් හරි අවධානය එහෙම ගියොතින් තමන්ට ලොකු පරස්සයක් අහිමි වෙනවා. ඒකයි. එතකොට පළවෙනි ලක්ෂණයෙන් කියන්නේ අවංක වෙන්නට ඕන. දෙවෙනි ලක්ෂණයෙන් නැවත සඳහන් කරන සූජෝච වඩාත්ම අවංක වෙන්න කියලා. සාමාන්‍ය ලෝකේ අවංක මිනිස්සු ඉන්නවා. ඒකට බෞද්ධ වෙන්න ඕනේ. ඇත්ත කතා කරන, සිල්වත් ජීවිත ගත කරන, හොඳ ඩිසිප්ලින් එකක් තියෙන අවංක මිනිස්සු ලෝකේ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේදී අවංක බව නැවත වතාවක් අවධාරණය කළා. ඒක අපට තේරුම විදිහට ගන්න පුළුවන්. තමන් යම් කිසි දෙයක් කරනකොට නිවන් මාගේ ඉන්න කෙනෙක් නම් ඉහෙළම රිසල්ට් එක ධර්මය තුලින් ගන්න කැමති නම් ප්‍රඥාව ඉහෙළටම දිනු කරන තමන් කැමති නම් අපේ ජීවිතවල ඉහෙළම විදිහේ අවංක බවක් තියෙනට ඕන. මොකක්ද අවංක භාවය? සූජෝච කියපු විදිහට. අපි යමක් කරනකොට නිතරම හිතලා බලන්න, තමන්ටම තමන් කණ්ණාඩියක් mirror එකක් දාලා බලන්න. මම මේ දේ කරනකොට මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මම මේ දේ කරනකොට මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මම මේ දේ කරනකොට මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද කියලා බලන්න. වැඩි වෙනවද බලන්න. තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න. As a person who is on the path of liberation, we should understand, we should reflect on that what we do, whether my greed, conceit and self-view increase or decrease. This is the measurement that we are on the path of liberation. පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි. බුදුදහම කියන්නේ පටිසෝතගාමී දහමක්. බුදුදහම කියන්නේ උඩුගම් බලන දහමක්. අන්නේ උඩුගම් බලන දහමේදී අපි නිකන් දෙයක් නෙවෙයි පින්නතුනි, කොණ්ඩේ පීරුවත්, කොණ්ඩේ මලක් ගැහුවත් ගන්න පුළුවන්. කොණ්ඩේ මලක් නෙවෙයි, මේල පළඳන වුණත් පළඳගෙන පන්සලුත් යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. මේල පළඳනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණු වටිනාම ආවරණය. මුළු ශරීරෙම වැහෙන්න රත්තරන් මැණික් වලින් හදපු ආවරණය. විසාකාව, බන්දුල මලිකා වැනි අය මේ මේල පළඳනවා පළඳපු අය. හැබැයි ඒ පළඳනම ඇන්දත් අපි අඳිනට ඕන. අපේ තෘෂ්ණාව, අපේ මාන්නය, අපේ සක්කාය දිට්ඨිය අඩුවීමේ ප්‍රාර්ථනාවෙන් තමයි ඒක පණඳන්නේ තමයි. එහෙනම් අපේ කොණ්ඩේ පීරුවත්, ඇඳුමක් ඇඳත්, වාහනයක් ගත්තත්, කඩින පින්කමේ ප්‍රධාන දායකත්වය දැරුවත්, පන්සලේ ප්‍රධාන දායකයෙ වුණත්, ලොකු පින්කමක් කළත්, මේ දේ කළා අවසානයේ බලන්න, ඔබම ඔබ ගැන බලන්න, ධර්මයේ නැමැති කණ්ණාඩිය දාලා මේක කළේ ගුරුනාට පස්සේ මගේ ලෝභකම, මගේ තෘෂ්ණාව අඩු වුණාද වැඩි වුණාද? තෘෂ්ණාව කියන්නේ තමයි බඩු බාණ්ඩ වට නෙවෙයි පින්නතුනි, තමන්ගේ කීර්තියට ආසයි. නම ප්‍රචාරය කරගන්න කැමති. ඒක ධාර්මික විදිහට කරන්න පුළුවන්, ඒක වරදක් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒකේ අපි නොදැනුවත්වම විදියට වංචනික ධර්ම විදියට අපේ තෘෂ්ණාව තිබ්බට වඩා අන්තිමේදී වැඩි වෙනවා. මෙන්න මේකට අපි සැලකිලිමත් වෙන්න ඕන. එනිසා නිවන් මාගේ ඉන්න කෙනෙක් නම් ඒ පින්කම අවසානයේදී තමන්ගේ ලෝභකම අඩු වෙන්නට ඕන. ඒ වගේම මාන්නය. මම තමයි මේක කළේ, අපේ පවුලේ තමයි මේක කළේ, අනිත් අය මේච්චර දෙයක් කළේ නැහැ. අන්න ඒ මාන්නයට එන්න බෑ පිනතුනි. එහෙම වෙනවනම් අපේ පින්කම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම සක්කාය දිටිය self view එක වැඩි වෙන්න බෑ පිනතුනි. පින්කමේදී අඩු වෙන්න ඕන. මෙන්න මේක තමයි සූජුජ කියලා කියන්නේ වඩාත්ම අවංක වීම කියලා කියන්නේ මේක. හැබැයි පින්තුනි වරදවා තේරුම් ගන්න එපා. ඔබට මෙහෙම නොහිටියයි කියලා මේ කියන ගුණාංගෙ විදිහට නොහිටියයි කියලා ඔබට සුගතිගාමී වෙන ගැටලුවක් නැහැ. ඔබ මේ කරන දැන් කරන පින්කන්ටිගෙන් ඔබ කවුරු සුගතිගාමී වෙයි? මේ සුගතිගාමී වෙන කියන කරුණ ටිකක් නෙමෙයි මේක මේ. මේක කෙලින්ම යන්තං සන්තම්පදං අபிසමේච්ච යම් ශාන්තපදයක් කැමති නම් අන්නේ ශාන්තපදයේ වූ නිවන ලැබීම සඳහා ගුණාංග ටික මේ කියන්නේ. අන්න එවැනි කෙනාට මේ ලක්ෂණ ටික තියෙනට ඕන. අනේ තෙන්දී අපට නිතරම අපි කරන දේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ජීවිතය කරන හැම දෙයක් ගැන මේක පිටුපස්සේ ඒක කරන්නේ කුමන ආකල්පයක් සඳහාද කියන එක ගැන නිතර තම අවධානයෙන් ඉන්නට ඕන. ඊට පස්සේ සුවජ කියන ගුණය. Active listening කියන එක. We should be gently spoken. This is one of the main qualities in Buddhism. When we listening to the Buddha's message, we can understand what the Buddha's message is. දැන් මේ පිනතුන්ගේ හැම දිනකම ළඟම මේ ගුණය තියෙනවා. ඒ නිසා තමයි ඔබ බොහොම නිර්හංකාරව මේ බිම වාඩි වෙලා මේ බණ පද ටික අහන්නේ. ඔබ හැම දිනෙකගේ මේ ගුණාංගය තියෙනවා. ඒ ගුණාංගය මොකද ප්‍රකට කරන්නේ? ඒ ගුණාංගයෙන් නිහඬව දෙයක් කියනවා. ඔබට ආධ්‍යාත්මික ගමන් මගේ බොහෝ දුරක් යන්න පුළුවන් කියන එකයි මේකින් කියන්නේ. ඒක යන්නට අවශ්‍ය සූදානම මානසික සුවතාවය, මානසික ඒකඟත්වය තමයි ඔබ මේකෙන් ප්‍රකට කරන්නේ. මේ සුවජ කියන එක කියන්නේ හැබැයි මේකත් එකම තව එකක් යනවා ඔබීඩියන්ස් කියන එක, කීකරු කියන එක. කීකරු කියන එකයි සුවජ භාවය කියන එකයි වෙනස් පින්නතුනි. සුවජ කිව්ව ගමන් අපි හිතන්නේ කීකරුකම කියලා. කීකරුකමත් හොඳ දෙයක් තමයි. නමුත් කීකරුකම හැමතැනම හොඳ දෙයක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? කීකරුකම කියන්නේ වෙනත් කෙනෙක් කියනවා නම් ඒ කියන විදිහටම කරන එක. ඒ කියන කෙනා හොඳ දෙයක් කිව්වොත් හොඳයි, වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? එනසා gently spoken කියලා කියන්නේ we should be gently spoken කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කියනකොට අවධානයෙන් ඒක අහන් ඉන්නවනම් ඒක පිළිපදිනවද නැද්ද කියන එක තීරණය කරන්න පසුව හොඳ දෙයක් නම් පිළිපදින්න නැත්නම් තමයි බැහැර ගන්නවා. නමුත් ඊටාම සාවධානයෙන් බුද්ධිමත්ව සිහියෙන් නොනින් අපි ඒක අහන්නට ඕන. අන්න ඒක ගුණයක්. මුදු කියන ගුණය. මුදු කියන්නේ හදවත මෘදු වීම කියන එක. අනතිමානී, දැඩි මාන්නය නැතිවීම. එකපාරකට නිහතමානී වෙන්න බෑ. නමුත් මාන්නය අඩු කරගන්නට ඕන ටිකක්. ඒ ගුණාංගයත් අපි බොහෝ දෙනෙක් ළඟ තියෙන ගුණාංගයක්. සන්තුෂ්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහෝති. සන්තුෂ්ස කෝච ළඟ දෙයින් සතුටු වෙන්නට ඕන. දැනට අපට යම්කිසි ශක්තියක්, බලයක්, උගත්කමක්, ධනයක්, පිරිවර සම්පත්තියක් තියෙනවා නම් මේ දැනට තියෙන ටිකෙන් සෑහීමකට පත්වෙලින්නට ඕන. තෘප්තිමත් වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ අලුත් දැනේ උපයන්න එපා කියලා නෙමෙයි කියන්නේ. තමන් දැනට ඉන්න මට්ටමින් යම්කිසි සතුටක් ඇතුව ඉන්නට ඕන. ඇයි මෙහෙම කියන්නේ? සමහර අය නිතරම හිතන් ඉන්නේ දැනට තමන් කරන වැඩ ටික කළා ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ. ඉගෙන ගන්න කෙනෙක් නම් හිතාගෙන ඉගෙනගෙන ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතන රැකියාව ගත්තට පස්සේ සන්තෝෂය තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතනගේ හැදුවට පස්සේ කියලා. ඊට පස්සේ හිතන විවාහ වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන ළමයි ලැබුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතන ළමයිට උගන්වන නිදහස් වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා රැකියාවෙන් විස්රාම ගියාට පස්සේ කියලා. මේ ටික ඔක්කොම කළ ඉවරනම් මොකද වෙන්නේ? අන්තිමට හැරමිටියකුයි ලොකු බෙහෙත් වට්ටෝරුවකුයි අමනාප වෙච්ච අයගේ ලිස්ට් එකකුයි තමයි ඉතුරු වෙන්නේ. ජීවිතේ නිකම්ම දියාරු වෙලා ගිහිල්ලා අපි හැමදාම අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළේ හෙට දවස කවදාත් එන්නේ නැහැ. අර ශ්‍රී ලංකාවේ තියෙන බාලගිරි දෝෂි වගේ. අද නොවේ හෙට කියලා උළුස්සේ ගහන්නේ පොඩි ළමයි අඬවන්නේන ඒ කෙනාට නැවත ආපස්සට හැරලා යවන්නේ. මෙන්න මේ ආකල්ප නැතුව ජීවිතේ හැමදාම හිතන්න අද තමයි මගේ ජීවිතේ හොඳම දවස. මට ජීවත් වෙන්නට ඉතිරි වෙලා තියෙන දවස් වලින් අද තමයි හොඳම දවස, ලස්සනම දවස කියලා හැමදාම උදෑසන අවදි වෙනකොට හිතන්න. සන්තුෂ්කෝච සුබරෝච. සුබර කියන්නේ ලෙහෙසියෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් අපි අනිත්‍යයට බරක් වෙන්න බෑ. අනිත්‍යයට බරක් වෙන්න බෑ කියන බඩු මුට්ටු හුඟක් පාවිච්චි කරන හුඟක් දේවල් Tamanට ඕන එහෙම කෙනෙක් වෙන්නට බෑ. බඩු මුට්ටු අඩුවෙන් ඉන්න තරමට තමයි මේ සුබර කියලා කියන්නේ. හරියට කියනවා අහසේ පියාඹෙන කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙනවා කියලා. සුබරෝචය. අප්පකිච්චෝචය. කටයුතු ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. කටයුතු නොකරමින් එක නෙමෙයි මේ කියන්නේ. අපි දැනගන්න ඕනේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ තමන් මොනවටද කියන එක. තමන්ට ජීවිතයේ ජීවත් වෙන තියෙන කාලය ටිකයි. ඒ කාල පරාසය තුළ වඩාත්ම තමන්ගේ අධ්‍යාපනයේ ආර්ථික ආධ්‍යාත්මික මෙන්න මේ තුනේ ඉහළම රිසල්ට් එක ගන්න විදිහට අපි අපේ ජීවිතය කර්මණාකරණය කරගන්නට ඕන. මේකට කියනවා අප්පකිච්ච කියලා. සල්ලහක වුත්ති සැහැල්ලු ගති පැවතුම් ඇති කෙනෙක් වෙන්නට ඕන. සැහැල්ලුවෙන් ජීවත් වෙන්නටත් ඕන. සන්තිඳ්‍රියෝච. ඉඳුරන් සංවර කරගන්නට ඕන. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, ඒ වගේම බඩගින්නක් වෙච්ච වෙලාවේදී, නිදිමත වෙලාවේදී මේ දේවල් ටිකක් ඉවසන්න ඕන අපි. මේ නිවන් මාග යන කෙනෙන්න. ඊළඟට නිපකෝච. නිපක කියන්නේ තාම තියුණු නොවනින් යුක්ත වෙන්නට ඕන. විශේෂයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. ඊළඟට අප්පගබ්බෝ. ප්‍රගල්ප නැති කෙනෙක් වෙන්නට ඕන. not stubborn කියන එක. දැඩි හලු ගති නැති කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට කුලයේ සවනනුගිද්දෝ. කුලයට නැත්නම් ඥාති මිත්‍ර ආදීන්ට දැඩියෝම ඇලීම කියන එක ටිකක් කාම කරගන්න වෙනවා. මෙන්න මේ ගුණාංග ටික කියලා ඊළඟට අවසානයේ කියනවා නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදෙයෝ. නුවණැති අය විසින් දොස් කියන සුළු හෝ වරදක් නොකර ඉන්නට වග බලා ගන්නට ඕන. We should not do any slight wrong activity which is criticized by the wise. This is the discipline that would explain if we want to go on the path of liberation for inner peace. දැන් බලන්න පිනුතුනි මේ ගුණාංග ටික කියනකොට ඔබට හිතෙයි මේ ගුණාංග වල නෑනේ මත් පැඹුන්න එපා කියලාත් නෑ, සොරකම් කරන්න එපා කියලාත් නෑ, කාම වර්ධව හැසිරෙන්න එපා කියලාත් නෑ, අම්මට තාත්තට සලකන්න කියලාත් නෑ, ස්වාමීන් වහන්සේලට දානෙ දෙන්න කියලාත් නෑ, නැත්තම් පංචශීල රකින්න කියලාත් නෑ. මේ මොනවාක්වත් මේක නෑ නේ කියලා ඔබ හිතලා තියනවද ඒක? අර දක්ෂභාවයෙන් පටන් ගන්න මේ ගමන් මගේදී අර ප්‍රයිමරි ක්වොලිටීස් මොකුත් මේක නෑ. ඇයි නැති වෙන හේතුව? ඔබ හිතලා තිබ්බද මේක කරන්න? අඩු ගානේ කලගුණ සලකන්න කියලාවත් නෑ මේක. ආමාවසින්. බුදුහාම දේශනා කරනවා කේවලං හේසා බික්කවේ සප්පුරුස භූමී යදිදං කතඤ්යතා කතවේදී කියලා. All good qualities depend on gratitude කියලා. අනේ gratitude කියන qualityවත් මේක නෑ. ඇයි ඒකට හේතුව? ඔව් බොහොම හොඳයි. ඒ ඔක්කොම තියලා සුගතිගාමි මාර්ගයේ ඉන්න කම්මසකතා සම්මාදිට්ඨියෙන් ජීවිතය සෝවමාන කරගෙන නිත්‍ය සීලවන පංච සීල ආරක්ෂා කරන අවංක හදවතක් තියෙන කෙනෙක් මේ පිවිසෙන ඊළඟ මාර්ගයේ මේ. මේක සුගතිගාමි මාර්ගය නෙවෙයි. මේක ස්වර්ගගාමි මාර්ගය නෙවෙයි. This is not the path of heaven. This is the directly path of liberation, emancipation, enlightenment. එතකොට පින්නොත්තුනේ මෙන්න මෙතෙන්ට එන විට අර තමන්ගේ ජීවිතයේ වසල සූත්‍රයේ තියෙන දුර්වලතා හරේ නැත්නම් වෙනත් සූත්‍රයක තියෙනවා නම් සිංහල වාද සූත්‍රයේ තියෙන අපාය මුඛ සතර කර්ම ක්ලේශ ඒ කිසිවක් මෙතන නැහැ. ඒ දුසිරි සියල්ලගෙන්ම වෙන් වෙලා හොඳට සුගතියත් ස්ථාවර කරගත්තු කෙනෙක් ඊළඟට සොයාගෙන යන චතුරාර්ය සත්‍ය ඔස්සේ දිව්‍ය මඟ පහන් කරන්නට යන ගමන මගේදී එයාට මේ නුණාගිටකේදී ඔහු යම්කිසි සුළු හෝ වරදක් නොකර ඉන්නවා කියන එකම තැනකින් අර ඔක්කොම ටික ලින්ක් කරලා තියෙනවා, එකතු කරලා තියෙනවා. නච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. නුවණැති අය දොස් කියන එක සුළු හෝ වරදක් නොකර ඉන්නට යාවග බලගන්න. නුවණැති අය අපි කොහොම හිටියත් බන්නේ පිරිසක් ඉන්න අපිට කවලක් කන්න බෑ. නමුත් බුදුදහමෙන් නිතරම අවධාරණය කරලා තියෙන්නේ විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන කාරණේ. අපි බලන්න ඕන මම මේ දේ කරනකොට නුවණැති සත්පුරුෂයා මට දොස් කියනවද, නුවණැති සත්පුරුෂයා මට ප්‍රශංසා කරනවද කියලා. මෙන්න මේකයි නිර්ණායකය. This is the measurement. When we do something, we should understand whether wise people criticize me. This is the measurement that we are on the correct path. පින්නතුනි මෙන්න මේ ගුණාංග ටිකත් එක්ක ගිහිල්ලා ඊළඟ ගාථාවෙන් සඳහන් කරන්නේ මෛත්‍රී වඩන හැටි. ඒකට ගාථා කිහිපයක් වෙන් කරලා තියෙනවා. ඒ ගාථා වලින් සඳහන් කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතාර්ථා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවද? සැලවෙන සත්‍යයන්, ස්ථාවර සත්‍යයන්, දීගාවා මහන්තාවා දීර්ඝ සත්‍යයන්, හුඟා දිග සත්වෝ, මහත සත්වෝ, කුඩා සත්වෝ, සුද්‍ර ජීවීන්, මේ හැම දෙනෙක්ම පෙනෙන නොපෙනෙන ඉපදෙච්ච උපත බලාපොරොත්තු වෙන හැම දෙනාම ඉලක්ක කළා සබ්බේ සත්තා භවන්තු සුඛිතාර්ථා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියලා තියෙනවා. එතකොට අර පළවෙනි ගුණාංග ටික මොකකටද අයිති? සීලයට අයිති. බුදුදහම ත්‍රිවිධ ශික්ෂාව දේශනා කළා තියෙනවා. Buddhism explains three disciplines that we have to practice for liberation. The very first one is sila or virtue, moral conduct. These qualities belong to virtue or moral conduct. Then Buddha explained the middle. What is the middle of the path of liberation? Samadhi. සීල සමාධි. ධර්මයට කියනවා ස්වකහතයි කියලා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරිවසනේ කල්යාණං. The beginning of excellent, the middle of excellent, the end of excellent. The beginning is that virtue or moral conduct. The middle is that samadhi or concentration. Here Buddha explained the importance of practicing loving kindness meditation. He who wishes to attain the peace of mind should have to practice loving kindness, contemplating on that may all beings be well, happy and peaceful. අපි මේ යන්නේ මානසික සුවයක් කරා යන්නේ. අද ලෝකයේ මානසික රෝගීතාවයන් තමයි ප්‍රබලම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. අද කායික රෝගනේ මේ ප්‍රශ්න පින්නතුනි. අද මනෝවෛද්‍යවරුන්, කවුන්සලර්ස්ලා අද රිසර්ච් කරන්නේ මානසික රෝගවලට ප්‍රතිකාර මොනවද කියලා. ඔබ විශ්වාස කරනවද පසුගිය දශක 5 තිස්සේම සයිකියාට්‍රික්ස්ලා, සයිකොලොජිස්ට්ලා, කවුන්සලර්ස්ලා, එඩියුකේටර්ස්ලා රිසර්ච් කරලා හොයාගෙන තියෙන විශ්වෙස් මැනේජ්මන්ට් රට ක්වොලිටිස් ටික ට්‍රීට්මන්ට් මොනවද? ඔව්, මෙඩිටේෂන් වල එක පැත්තකින් ලවින් කයින්ඩ්නස් මෙඩිටේෂන්, මෛත්‍රී භාවනා. ඒයි මේකට හේතුව. අපේ හිතට පීඩාව ඇති වෙන්නේ අසහනය, ස්ට්‍රෙස්, ඇන්සයිටි, ඔහොම ගිහිල්ලා හිස්ටීරියා, ඔහොම දිගටම මේ රෝගෙට ගිහින් අවසානෙට ගිහිල්ලා සූසයිඩ් කරන මට්ටමට යන මේ මානසික රෝගවල ආරම්භක පියවර තමයි, ප්‍රධානතම අඩුව තමයි මේ මෛත්‍රියක් නොතිබීම, නැත්නම් අනිත්‍යය සමග තියෙන අමනාපය. ඒ නිසා සියලුම මනෝවෛද්‍ය විශේෂඥවරු අපට දෙන ට්‍රීට්මන්ට් වල එකක් තමයි loving kindness එක ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒ අය මේ මෑත කාලේ සඳහන් කරනකොට මේක බුදුහාමුදුරෝ වසර 2600කට කලින් අපට දේශනා කළා තියෙනවා. යන්තං සන්තං පදං අමිසමෙච්ච සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. යම් ශාන්ත පදයක් කැමති නම් ඒක නාමයි ත්‍රි භවන ප්‍රැක්ටිස් කරන්න කියලා. නමුත් අපට වටින්න බටේරයි රිසර්ච් කරලා ආයි රවුම ගහලා ආවට පස්සේ තමයි වටින්න අපටනේ. එතකන් වටින්නේ අපට. එතකන් ඉතින් පරණ බණ පොත්වල ওই තියෙන ඒවා නෙමෙයි කියලා අපි හිතන්නේ. පින්නතුනේ දෙවෙනි ටෙක්නික් එක මොකක්ද? ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට mindfulness. බුදුහාමර මහා සතිපට්ඨාන සූත්‍රයේ කැදේශනා කරන්නේ ඒකායන වයම් බික්කේ මග්ගව සත්තාන විසුද්ධිය. සෝක පරිද්දමනං සමතික්කමාය. දුක දොමනස්සනං අත්ථංගමාය. ඥායස් අධිගමාය. නිබ්බානස සත්‍චික්‍රියාය කියලා. සතිපට්ඨානයයි මානසික පීඩා දුක් කම් කටලො අඩු කරගන්න තියෙන ප්‍රධානම අවධිය කියලා. ඒ නිසාම තමයි බණහන ආරම්භයේදීම මෛත්‍රී සිතුවිල සහිතව සිහියෙන් ඉන්න කියලා සතිපට්ඨාන ඉන්න කියලා කිව්වෙත් ඒකමයි. මේක තමයි පින්නතුණි ප්‍රැක්ටිකල් දහමක තියෙන ලක්ෂණය. ධර්මය කියලා කියන්නේ අහලා කියලා ප්‍රැක්ටිස් කරන එකක්ම නෙවෙයි පින්නතුණි. ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් වෙන්නට ඕන. When we listening to real Dhamma, what Buddha explained, listening Dhamma should be an entrance of liberation. Listening to Buddha's message is one of the entrances of liberation, vimuktayatana. When we listening to Buddha's real message, at the moment our desire, our anger, our delusion, little by little, should go away. එතකොට දහම අහලා ගිහලා ප්‍රැක්ටිස් කරන්න හේතුත් තියෙනවා. හැබැයි පින්නතුනි මතක තියාගන්න බුදුරජාන් වහන්සේගේ කාලේ හුඟක් දෙනා මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳින්දි. හුඟ දෙනෙක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක පියාගෙන ඉඳින්දි නෙවෙයි, ඇස් දෙක අරගෙන ඉඳින්දි. මේක මතක කරන්න එපා. මාර්ගඵල ලබනවා කියන්නේ තමාගේ ප්‍රඥාව බුද්ධිය විකසිත වීම. ඒ විකසිත වීම ඇස් දෙක වහගෙන ඉඳී දෙන්නත් පුළුවන්. නමුත් වැඩිපුර වෙලා තියෙන්නේ ඇස් දෙක අරගෙන අවදියෙන් සජීවීව සිහියෙන් නොවනින් මේ ධර්ම මෙනෙහි කරන්නේ. අන්නේ ගමන් මගේදී පින්නතුනි මේකෙ මැද විදියට මජ්ජේ කල්යාණං මැද විදියට දේශනා කරන්නේ මෛත්‍රී භාන වැඩිම. අපි කොයිතරම් දුරට මානසික සුවයෙන් ඉන්නවද කියලා බලන එක සයින් එකක් තමයි අපි දවසට කොච්චර වේලාවක් මෛත්‍රී භාවනා කරනවද කියන කාරණය. One of the signs that we are on the path of liberation is that the duration of practice in loving kindness. මේක අපට අපි ගැනම චෙක් කරගන්න පුළුවන්. පින්නතුනි ත්‍රිපිටකයේ සූත්‍ර රාශියක මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස දක්වලා තියෙනවා. ඇයි මෙච්චරම දක්වලා තියෙන්නේ? මෛත්‍රී භාවනා වඩනකොට පින්නතුනි ලෞකික වශයෙන් තියෙන ගුණධම රාශියක් වර්ධනය වෙනවා. නියම ලෙස මෛත්‍රී වඩන කෙනා ඔහු නිකන් නවතින්නේ ඔහුගේ ඉහළම දක්ෂතාවය තමයි. මාතා යථාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සම්බ බොහෝතේසෝ මාන සම්භාවය අපරිමාණ. The highest attitude of practicing loving kindness is that when we meet a person, we think that person is like our only son or daughter. This is the highest attitude of practicing loving kindness. If we have this attitude, we automatically practice five graces. We go away from jealousy, conceit, self-view. මෙවැනි මානසිකත්වයක කෙනෙක් එනකොට පින්නතුණියට පුළුවන් ප්‍රාණඝාතය සිදු කරන්න. ඔහුට පුළුවන් සොරකම් කරන්න. ඔහුට පුළුවන් කාමයට දැහැසිරෙන්න. ඔහුට පුළුවන් මාන්නෙන් ඉන්න. ඔහුට පුළුවන් අනිත්‍යයේ දිනුවේදී ඊර්ෂ්‍යා කරන්න. ඔහුට කරන්න බෑ පින්නතුනි. අන්නේ නිසා තමයි මේ ඉහළම ක්වොලිටි ප්‍රැක්ටිස් කරන්න කියලා බුදුහාම දේශනා කළේ. පින්නතුනි මෛත්‍රී වඩන කෙනෙකුට දුසිරිතක් කරන්න හිතෙන්නේ නැහැ. ඔහුට කරන්න බෑ. ඔහුගේ අතින් හොරකම සිද්ධ වෙන්නේ නැහැ. ඔහු දන්නවා මේ දරුවන්ගෙන් හොරකම් කරනවා වගේ මේ හොරකම් කරන්නේ. ඔහුට ඒක කරන්න බෑ. අන්නේ නිසා වේලාම සූත්‍රයේ බුදුහාම දේශනා කරනවා ලෞකික වශයෙන් යම් තාක් තින්කම් තියෙනවා නම් ලෞකික කුසල් තියනවා නම් ඒ සියලුම කුසල් එක පැත්තක තියලා මෛත්‍රී භාවනා අනිත් පැත්තෙන් තිබ්බොත් අපි කරන සියලුම පින්කම් දන් දීම, සිල්වත් වීම, ධර්ම දානමේ පින්කම්, සංඝවාස පූජා, කඨින පින්කම්, සිවුරු පූජාව, අටපිරිකර පූජාව නැත්නම් අපි කියන විදිහට අටමහා කුසල් මේ ඔක්කොම එක පැත්තක තියලා අනිත් පැත්තේ මෛත්‍රී භාවනා තිබ්බොත් ඒ මෛත්‍රී භාවනාවෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. මේකෙන් තේරෙනවා පින්වතුනි අපට කොයිතරම් දුරක් මේ මෛත්‍රී භානත් එක යන පුළන්ද කියලා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මෛත්‍රී භානාවක් වතෙන්ද ඇතුළත් වෙන්නේ. පින්වතුනි හොඳට මතක තියාගන්න අපි නිවැරදි ලෙසම ධර්ම ශ්‍රවණය කරනවා නම් අවසානයේ වෙන්න ඕන මොකද්ද? අපේ සම්මාදිටිය ඇති වෙන්නට ඕන දේ වෙන්න ඕන. සම්මාදිටිය දිනුනා කියන්නේ මොකද්ද? තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නවා කියන එක. අපි බොහෝ විට පින්වතුනි නොඑක් විදිහට ධර්ම දේශනා කරනවා. නොඑක් දේවල් ප්‍රැක්ටිස් කරනවා. හරියට වාහනේ කැලිටි කරපියාර වෙන වෙනම රිපියාර කරනවා වගේ. අපි ඇසෙම්බල් කරන්න දන්නේ නැහැ. අපේ ධර්මඥානෙ කිසි අඩුවක් නැහැ පින්වතුනි. හොඳටම ධර්මයේ දන්නවා. හැබැයි වෙන වෙනම කොටස් ගන්නෙ. හරියට වාහනේක රෝදි වෙනම ගන්නවා, සීට් එක වෙනම ගන්නවා. එක එක කොටස් වෙන වෙනම අරගෙන තියාගෙන හරිය ලස්සනයි කියේක පරිශන කර කර ඉන්නවා. නමුත් පින්වතුනි බුදුදහමේ මේ සියලුම කරුණු හරියට අර වාහනයේක බොඩි පාර්ට්ස් ටික ඇසෙම්බල් කරනවා වගේ මේ බුදුදහමේ මේ සියලුම කාරණා ටික ඇසෙම්බල් වෙන්නට ඕන. ඇසෙම්බල් කරන විතරක් නෙවෙයි ගෑස් ටිකක් දාලා වාහනේ ස්ටාර්ට් කළා යතුරු අතර දෙන්න ඕන ඔඩියන්ස් එකට. මේක තමයි ස්පීකර්ගේ ඩියුටි වෙන්නට ඕන. ඒක ඔඩියන්ස් එකේ අතර දීලා ඒ දේශකයාත් වාහනේ යටට යන්නට ඕන. ඒ දේශකයාගේ මාන්නය අර වාහනේ මතින් කැලිල පොඩි වෙල යන්නට ඕන. ධර්ම දේශනා කරලා ඉවර වෙලා ධර්ම දේශකයා ඉස්මතු වුණොත් ඔබට ප්‍රකට වෙන්නේ දේශකයාගේ ක්වොලිටීස් නම් ඇත්තටම පින්නොත්දී ධර්ම දේශනාව සාර්ථක නැහැ. ධර්ම දේශනාවක සාර්ථකත්වය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මැසේජ් එක ඉස්මතු වෙන්නට ඕන. ඒ දේශකයා නොපෙනි යන්නට ඕන. ඒ දේශකේ ඉන්නේ කොහෙද ආයි බණකට ගෙන්නව ගන්න ඕන. ඒ කාරණා කිව්වොත් වැඩි හරි ගිහිල්ලා නැහැ. පින්නතුනි ඒ කියන්නේ මැසේජ් එක ඉස්මතු වෙලා ඔබට යතුරු හකට එන්නට ඕන, වාහනේ ස්ටාර්ට් වෙන්නට ඕන. අන්න එතෙන්දී මේ සම්මාදිටිය තමයි. සම්මාදිටි පුරේ ජවන් කියන්නේ මේකයි. Right understanding is first. That is the beginning. සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාට ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. ඔව් පංචකාමයෙන් ටිකෙන් ටික අයින් වෙනවා, දන් දෙන පරිත්‍යාග සිලි කෙනෙක් වෙනවා, ඉන්ද්‍රිය පිනවි මඩු කෙනෙක් වෙනවා, ඔහු මෛත්‍රී වඩන කෙනෙක් වෙනවා, අනිත් පැට හිංසා නොකරන කෙනෙක් වෙනවා. ඒ නිසා අපි නොතින මෛත්‍රී භාවනාව ආරස්තික මාර්ගයෙන් වෙන් කළ ගත්තොත් අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. අපි සම්මාදිටිය සහිතවයි ආරස්තික මාර්ගයේ අංගයක් විදියටයි මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්න ඕන. We should practice loving kindness meditation as a part of the Noble Eightfold Path. Practicing loving kindness belongs to the second part of the Noble Eightfold Path, which is right intention. එතකොට අන්න ඒ මෛත්‍රී වඩනකොට එක පැත්තකින් මොකද වෙන්නේ? ඕ කම්මසකත සම්මාදිටිය සහිතව නම් භාවනා කරන ඕ සමාධිය දක්වාම දියුණු කරනවා. ඔහුට එන්න එන්නම මානසික සුවය වැඩි වෙනවා. ඒ වගේම ඕ චතුසත්‍ය සම්මාදිටියත් එක්ක නම් මෛත්‍රී භාන වඩන්නේ. ඔහු මෛත්‍රී භාවනාව නවතින්නේ. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කණ්ඩායමක්, ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් උදේ වරුවේ පිණ්ඩපාතේ කරනකොට වෙලා තිබුණු නිසා වෙනත් ශාස්ත්‍රවරයෙක්ගේ ආවාසයකට ගියා, ආශ්‍රමයකට ගියා. ගිහිපු වෙලාවේ මේ අන්‍යාගමික අය කියනවා, ඔබේ ශාස්ත්‍රෝ ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාව දේශනා කරනවා, අපිත් මෛත්‍රී භාවනාව මේ සඳහන් කරන්න කියලා. ඒ නිසා අපි දෙගොල්ල සමානයි කියලා. මේ හඳුනට උත්තරේ දීගෙන බැරුව ගියා. නිහඬවම ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේක සඳහන් කළා. බුදුහාඳුරමගට සඳහන් කළේ. බුදුහාඳුර සඳහන් කළේ සුවිශේෂ දෙයක්. මහණෙනි, ඒ අයගේ මෛත්‍රී භාවනාවයි අපේ මෛත්‍රී භාවනාවයි සමාන නැහැ. අපේක වෙනස්. දැන් බොහෝ දෙනෙක් කියන්නේ හැම ආගමක ස්ථානෙම දැල්වෙන්නේ එකම ලයිට් එකක් කියලා. හැම ආගමකම සමානයි කියලානේ අපි හැත් කියනවා නේනි. තෙනුසනේ බුදුදහම යම්සි දුරක් යනකම් සමාන බවක් තියෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියට විතරයි. නමුත් ලෝකතර සම්මාදිට්ඨියත් එක්ක යනකොට බුදුහමෝ කියනවා මහණෙනි අප මෛත්‍රී වඩන්නේ නිකන් නෙවෙයි. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සඟ පරිණාමං කියලා. අපි සමාධියෙන් නැතර වෙන නෙවෙයි. සමුදියේ බලන්න නිවනට නැඹුරුවා කොට නිවනට නැමිලයි අපේ මෛත්‍රී භාවනාව වඩන කියලා. පින්නතුන මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි. අපි ඉදිරියට සාකච්ඡා කරනවා අපි බුදුදහමේ මොන ගුණාංගයේ ප්‍රැක්ටිස් කරත් අපි වස්සඟ පරිණාමි වෙන්නට ඕන. සම්මා සංකල්පය ඇති වුණාට පස්සේ සම්මා වාචාව කතා කරන වචනීයට අනුව කතා කරන්නේ. සම්මා කම්මන්ත අපේ කටයුතු කයින් කරන දේවල් නිවැරදිව කරන්නේ. සම්මා ආජීව දිව්‍ය පැවැත්ම සඳහා කරන දේවල්, සම්මා වායාමයේ යහපත් උත්සාහය, සම්මා සති යහපත් සතිය, සම්මා සමාධිය, මේ හැම දෙයක්ම සම්මාදිටිය සහිතව අපි යන්නේ. එතකොට මෙන්න මේ ගමන යන්න නම් පින්නතුනි මේ සූත්‍රයේ වැදගත්ම ගාථා මොකද්ද? වැදගත්ම ගාථාව තමයි අපිට බොහෝ විට ගිලිහිලා යන්නේ මිසල යන්නේ. ඇයි ඒකට හේතුව? දේශකයන් වහන්සේ සක්කෝ කියන එක හුඟක් වෙල විස්තර කරනවා. උජුච සූජුච විස්තර කරනවා. ඊට පස්සේ දිට්ඨින් චනුභගම තැනට එනකොට කාලය අවසන්. හැමදාම අපි දිට්ඨින් චනුභගම සීලව අහන්න වෙන්නේ අපට. පින්තුනේ මේක තමයි ගාථාවේ වැදගත්ම ස්ථානය. බුදුහාඳුර නිතරම සඳහන් කරන්නේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා. සම්මා දිට්ඨිය පෙරමුණින් ගන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨියම තමයි මේ දිට්ඨින් චනුපගම්ම සීලවා කියලා කියන්නේ. මේකමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. I proclaim the liberation for those who know the path, who see the path. Vision is first, then mission. Vision without mission is useless. Mission without vision is blind. භාවිතයක් නොමැති දර්ශනය නිෂ්ඵලයි. දර්ශනයක් නොමැති භාවිතය අන්ධයි. ඒ නිසා බුදුහාඳුර මුලින්ම උත්සාහ කළේ ශ්‍රාවකයන්ට මේ දර්ශනය ලබා දෙන්න. මොකද දර්ශනය? දර්ශනය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කම්මසගත සම්මා දිට්ඨිය. අපේ සිත මුල් වෙන අපි කරන දේවල්ට අනුරූපව අපේ සිතේ ස්වභාවයට අනුව අපට දුක් සැප විඳින සිද්ධ වෙනවා. මනස ආචේ පදොට්ටේන වාසතිවා කරෝතිවා. අපිරිසිදු මනසින් යමක් කරනවා නම් තමන්ට දුක් පාක විඳින සිද්ධ වෙනවා. හරියට ගොනා පිට පස්සෙන කරත්තිය වගේ. මනස ආචේ පසන්නේන වාසතිවා කරෝතිවා. පිරිසිදු මනසින් යමක් කරනවා නම් ඡායවන පායෙනේ තම අපිට පස්සේ සේවනැල්ල වගේ තමන්ට සැපපක ලැබෙනවා. මෙන්න මේක තමයි පළමුව ලැබෙන අවබෝධය. මෙන්න මේ අවබෝධය සමග අපට පිනොතුනි ජීවිතේ අපට රැකවරණයක් තියෙනට ඕන. ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මොකද ඉන්ෂුරන්ස් එක? බෞද්ධයෙක් වශයෙන් අපට තියෙන ඉන්ෂුරන්ස් එක මොකද්ද? As a Buddhist, we should have an insurance, assurance. What is that? We should have a confidence that we never fall into hell. අපි කිසිදාක දුගතිය වැටෙන්නේ නැ කියන විශ්වාසනීයතාවක් අපිට තියෙනට ඕන. ඒක ඇත්තටම ඔබට තියෙනවද? ඔබට තියෙනවද කියලා මට කියන්න එපා. ඔබට මේක බලාගන්න පුළුවන්. ඔබට දවසට වැඩිපුර සිහිපත් වෙන කුමන කාරණයක්ද කියන මතෙන් ඔබට ඒක තීරණය කරන්න පුළුවන්. ඔබට දිනකට වැඩිපුර මතක් වෙන ඔබ කරපු පින්කමක් නම්, බුදු ගුණ නම්, දහම් ගුණ නම්, සංඝ ගුණ නම්, ඔබ රකින්න සීලය නම්, ඔබ දීපු දානයක් ගැන නම්, මෙන්න මේකෙන් සයින් එකක් තියෙනවා, සලකුණක් තියෙනවා ඔබ සුගතිගාමී වෙන සූදානම් කියලා. එහෙම නැත්නම් වහවහම මේක ඇති කරගන්න. හුදෙක් දානීය දියල විතරක් ඉන්නේ අපේ එක දානීය චාගානුසුදි භාවනා කරගෙන ඒක නිතර නිතර සීකරන්න. අම්මට තාත්තට සැලකුවට විතරක් මා දියේ සලකන එක නිතර සීකරන්න මම මේ දේ කරනවා කියලා. පංචශීලයේ ආරක්ෂා කර ඇති විතරක් මාදී නිතර නිතර හිතන මා ශික්ෂාවද ආරක්ෂා කරනවා කියලා. බුදුහාඳුරන්නේ බුද්ධ පූජාව කියලා මම ලොකු පූජාවක් කළා කියලා යන විතරක් නෙවෙයි. ඒ බුදුගුණ නිතර සිහිපත් කරන්න. ඒ සම්බුද්ධ පූජාව බුද්ධානුස්සති භාවනා කරගන්න. ධර්ම ශ්‍රවණය කළා හොඳ බණක් ඇහුවා කියලා නැගිටලා කැම ටිකක් කාලය යන එක විතරක් නෙවෙයි. ඒ ධර්ම කරුණු කැම කන කොට සාකච්ඡා කරන්න. වාහනේ යනකොට අනිත් ඈතක කතා කර කර යන අද අහපු ධර්ම කරණ. ඒක ධම්මානුස්සති භාවනා වෙන්නට ඕන. අවසානයේ ඒක ධම්ම විජය සම්බොජ්ජංගයක් වෙන්නට ඕන. ඔබ දෙවියන්ට පොන්න යනුමෝදනා කිරීම හුදෙක් දේව පූජාවක් විතරක් නෙවෙයි ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ රකින්න සීලය සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ මට්ටමේ ඉන්නවා නම් ඔබට ඒක රිසල්ට් එක දිනපතාම දැනෙනවා. එදාට අපි ඔබට කියන්න ඕනේ නෑ ওই ගේවල් වලට එච්චර ගේවල් ගැන එච්චර හිතන්න එපා. දරුවෝ ගැන නිතර බොරි වෙන්න එපා. අපි එහෙම අමුතෙන් කියන්න ඕනේ නෑ ඔබට. ඔබ එදාට දැනටත් වඩා දරුවෝ ගැන බලනවා. දැනටත් වඩා ගෙදර දොර ගැන බලනවා. හැබැයි ඔබේ නිවීම, ඔබේ නිවන, ඔබේ හුදෙක් භෞතික නිවස, භෞතික දූ දරුවන් නෙවෙයි. ඔබේ ස්පිරිචුවල් ගෝල් එකක් තියාගෙන ඉන්නේ. ඔබ කරන පින්කම් එක තමයි ඔබ ජීවත් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ ඔබ සාමාන්‍ය කටයුතු කරනවා කියලා. නමුත් ඔබ වැඩිපුර සිහි කරන්නේ ඔබ ජීවිතේ කරපු හොඳ දේවල්. මෙන්න මේක තමයි අපිට තියෙන ආරක්ෂණය, රැකවරණය, පිළිසරණ, ඉන්සුරන්ස් එක. මෙන්න මේක අපි තාම ස්ථාවරව දාගන්නට ඕන. මේ මගේ ඉන්නව නම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු තමන්ගේ ජීවිතේ නිරතුරුව ක්‍රියාත්මක වෙනවා. කුමන කරුණක් කරන්න ගියත් තමන් බලන්නේ මොකද්ද? මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද කියලා බලන්න. ප්‍රකියාවක් කරන්න ගියත් බලන්නේ මොකද්ද? මේක සම්මා ආජීවයට ගැලපෙනවද? වචනයක් කතා කරනකොට බලන්නේ මොකද්ද? මේක සම්මා වාචාවද? සිතට සිතුවිල්ලක් හිතනකොට බලන්න මේක සම්මා සංකප්පයක්ද? උත්සාහයක් කරනකොට බලන්න මේක සම්මා වායාමයක්ද? සතියෙන් ඉනකොට බලන්න මේක සම්මා සතියද? මෙන්න මේ ආරසිංහ මාර්ගයෙන් බැහැර වෙනකොට මෙයාට හැඟීමක් ඇති වෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ සමාධියහා බලාගෙන ඉන්න වගේ තමන්ට දැනෙනවා. තමන්ට ලැජ්ජ හිතෙනවා. ඉක්මනටම නැවත ආරසිංහ මාර්ගයට එනවා. මේකට බුදුදහමේ කියන අට්ඨේයති හරයති ජිගුජ්ජති කියලා. තමන් ලැජ්ජාවට, බියට, පිළිකුලට පත් වෙනවා. තමන්ට ලැජ්ජයි. තමන් හිතගෙන නිතර සැලකිලිෙන් ඉන්නේ හිතට අකුසල එනකොටම ඒ අකුසලෙන් තමන් මිදෙනවා. මේ කම්මස්සගතා සමාධියේ ප්‍රතිඵලය මොකද්ද? අපේ කොයි මොහොතක, කොයි අනතුරෙන්, කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසනියත් එක්ක. මේක ඉක්මනින්ම දාගන්න වෙනතුනේ. විශේෂයෙන්ම කොවිඩ් රෝගියත් එක්ක බොහෝ දෙනෙක් තමන්ගේ දේපළ දරුවන්ට හැම දීලා ඉන්නවා, ඉතින් සැනසෙලා ඉන්නවා. වෙනතුනේ දෙකකින් විතරක් සැහැමකට පත් වෙන ඉඳලා බෑ. දේපළ ටික අනිත් පැයට දීලා දුන්නා කියලා මරණයට සූදානම් වුණා වෙන්නේ නැහැ. තමා ඒක දීම හෝ නොදීම කියන එක වෙනම කතාවක්. බෞද්ධයෙක් විදිහට අපේ සූදානම කියන්නේ මෙන්න මේ දුගතියටපත් නොවීමට තියෙන සූදානම. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ කරණීයමෙත සූත්‍රයේ තියෙන දෙට්ටීං චනුපගම්ම සීලවා දස්සනේන සම්බන්ධව කියන කතාව. මෙන්න බුදුදහමේ ලයිට් එක වෙනස් වෙන ස්ථානය. දෘෂ්ටියකට නොපෙමින සම්මාදීටටපත් වීම. මොකද දිට්ඨියෙන් තමයි මෙන්නම කියලා කියන්නේ. දෘෂ්ටියෙන් දෙකක් තියෙනවා. එකක් සාස්ත්‍ර දෘෂ්ටිය, එකක් උච්ඡේද දෘෂ්ටිය. සාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ ලෝකෙ දිගටම නොනිසි යනවා කියන එක. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ලෝකෙ කිසිවක් නැහැ කියන එක. මේ දෙකම එක්ස්ට්‍රීම්ස් අන්ත. එතකොට මේ අන්ත දෙකම දුර වෙන්නේ මොන දර්ශනයෙන්ද? මේ අන්ත දෙකම දුර වෙන්නේ එකම දර්ශනය මොකද්ද? ඒ තමයි පටිසම්පාදය, හේතුඵල ධම, ඉදාපච්චතාවයේ ආර්ය න්‍යාය කියලා වශයෙන් දේශනා කරන බුද්ධසම්බල තියෙන ප්‍රධාන ගැන්වීම පටිසම්පාදය. බුදුරජාන් වහන්සේ දේශනා කරන රූපාදිස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා, ඇතිවීම දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ එතනම නිරුද්ධ වීම දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. අස්මින් සති දං හෝති, මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. අස්මින් අසති දන්න හෝති, මේ නැති කල්ලි මේක නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මෙතෙන් තමයි පෙන්වතුනි බුදුදහමේ ප්‍රධානම සංකල්පය අපි निराකරණය කරගන්නට ඕන. මෙතන පටන් තියෙන කාරණා අතිශය වැදගත් පිනතුනි. මෙතනින් තමයි ඔබට බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා තියෙන බව දන්නවාද නැද්ද කියන බලන සලකුණ. එමකද්ද? ඒ තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. අනිත්‍යතාවය කියලා මොකද්ද කියලා හුවත් අපි බොහෝ විට කියන්නේ මොකද්ද? කැඩෙනව බිඳෙනව වෙනස් වෙනව කියන එක. මේකට කියන්නේ අනිත්‍ය කියලා නෙමෙයි පිනතුනි. මේකට කියන්නේ විපරිණාමය කියලා බුදුදහමේ. විපරිණාමයේ ලක්ෂණ අනිත්‍යෙහි විපරිණාම ලක්ෂණක් තියෙනව නැත්තේ නෑ. දැන් ඉංග්‍රීසි වල නම් change in කිව්වත් impermanence කිව්වත් දෙකම සමානයි. ඒකට මේ වෙනසක් නෑ. ඒගොල්ලන් ධර්මයක් දන්නේ නෑනේ. අපි තමයි මේ වචන දෙක පාවිච්චි කරන්නේ. අපි අනිත්‍ය කියන එකට අපි පාවිච්චි කරන්නේ impermanence කියලා. විපරිණාමය කියන එකට පාවිච්චි කරන්නේ අපි change in කියලා. අන්න ඒ පදනේ මේ දෙකෙන් අපි මේ වචන දෙක විස්තර කරමු. එතකොට පින්නතුනි change in කියන එක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහි ගෙන්නික් මෙන කලින්ම ලෙඩවීම, මරණය, මහලු වීම තේරුම් ගත්තා. කැඩෙනව බිඳෙන කෙනෙක් තේරුම් ගත්තා. වෙනස් වීම තේරුම් ගත්තා. ඒ වෙනස් වීම තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ තමයි සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කළේ උන්වහන්සේට පොබ්බේ අනනුස්සතිස ධම්මේසෝ කියලා. මට පෙර නොයසෝ විරෝධ ධමයක් පහළ වුණා කියලා. මම කලින් නොයසපු දෙයක් මට අවබෝධ ලැබුණා කියලා. ඒ මොකක්ද? දන්නේ එක තමයි impermanence කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. impermanence කියන්නේ මොකද්ද? හේතු ඇති කලින් හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ වගේම හේතු නිසා ඇති වෙච්ච ඵලය හේතුවට අයිති නැහැ කියන එක. දැන් ඊටම සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ මයික් එක කැඩෙන බිඳෙන කියන එක එනකොට තේරුම් ගන්න පුළුවන්. මේ පෑනක් කැඩෙන බිඳෙන එක තේරුම් ගන්න පුළුවන්. මේ කනක් කවදාහරි නොයසී යනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් බලන්න එහෙම අපි හිතලා තිබිද්දී මේ ශබ්දේ බලන්න. මෙන්න මේ ශබ්ද ඇහිම වගේ තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. මේ හේතු ටිකක් ඇති කල්ලි මේ ප්‍රතිඵලයේ ඒ මොහොතේ හටගත්තා. මේක අහුවත්වා සම්බුතං හුත්වා නබයසති. කලින් නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. අසනිට්ඨය කියන්නේ මේකයි, චක්කුං අනිච්ඡං කියන්නේ මේකයි. I is impermanent කියලා කියන්නේ ඇහැ කවදාහරි නොපෙනී යන හින්දා නෙවෙයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ මේ ඇස කියන the ability of seeing කියන එක පහළ වෙන්නේ ඒ මොහොතේ ඇස නිර්මාණය කරන්න හේතු වෙච්ච මානසිකත්වයට අනුවයි ඇස නිර්මාණය කළ දෙන්නේ. ඒ ඇසට සාපේක්ෂවයි රූපය පේන්නේ. රූපයේ තියෙන විදිහට නෙවෙයි අපට පේන්නේ. අපට පේන්නේ ඇහැේ තියෙන ability එකට අනුව, ඇහැේ තියෙන සංකේතාවයට අනුව. ඒ ඇහැ තීරණය වෙන්නේ මොකද්ද? ඒ ඇහැ පිටුපස්සේ යන්නේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී තව හේතු ටිකක් පිටුපස්සේ තියෙනවා. ඒ පිටුපස්සේ හේතු ටික ඉඳගෙන තමයි මේ ඇස නිස්පාදනය කළ දෙන්නේ. ඒ හැට සාපේක්ෂව තමයි මේ පේන රූප ටික දැන් මේ මොහොතේ පේන්නේ. මේ කර්මයෙන් ඇස වෙනස් වෙච්ච ගමන්ම මේ පේන දේ සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් බලන්න අපි අහසේ ග්‍රහ තාරකාවක් බලනවා අපි ඇසින්. ඇසෙන් බලනකොට අපට තාරකාවක් පේනවා. අපි හොඳ තාරකාවක් කියලා අපි කතා කර කර ඉන්නවා. එහෙම ඉන්නකොට අපි කණ්ණාඩි දෙකක් දානවා. ඊට වඩා සියුම් මේව පේන අපි කණ ග්ලාස් එකක් දාගන්නවා. දාගෙන බලනවා. බලනකොට මොකද පේන්නේ? මේක ස්ටාර් එකක් නෙමෙයි, මේක ගැලැක්සියක්. කණ්ණාඩි දැම්මම පේන්නේ මොකද? ගැලැක්සියක් පේන්නේ. මුලින් පේනුනේ එක තාරකාවක් විතරයි දැක්කේ. ඊට පස්සේ ඊටත් වඩා සියුම් කණ්ණාඩියක් දාලා බලනවා. බලනකොට එක ගැලැක්සියක් නෙමෙයි, ගැලැක්සි මිලියන ගණනක් පේනකොට. එතකොට මොකක් දැක්ද? අර පළවෙනිම තුනේ එක තාරකාවද? එක ගැලැක්සියද? ගැලැක්සි දහස් ගානද? ඔව්, ඇත්තෙන්ම ඒ මොහොතට ඒ තමන්ගේ ඇසේ ශක්තියට අනුව තමයි රූපය කියන එක නිර්මාණය වෙන්නේ. අපට මේ පේන්නේ යථාර්ථය නෙවෙයි. මේ තේන්නේ මේ මොහොතේ තමන්ට නිස්පාදනය කළ දෙන මේ ආයතන වලින් ආයතන වලට අනුයි මේ ලෝකයේ පේන්නේ. අන්න ඒ පේන අත්දැකීමත් පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඊටත් වඩා ගැඹුරු දෙයක් බුදුදහමෙන් කියනවා. අන්න ඒක තමයි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දේ. අපි ඇහැට රූපයක් දැකලා රූපය හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි, චක්කු විඥාණයෙන් නෙවෙයි. දැන් ඔබ මේ ඉස්සරහා බණ කියන හාමුදුරුව ඔබ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගත්තා. හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න ඕනේ. ඔබ මේ පැත්තේ රූපයක් තියෙයි කියලා දකින්නකොටම ඔබ දකින්නේ ඔබේ ඇසින්වත් මේ රූපයවත් නෙවෙයි ඔබ දකින්නේ. ඇත්තටම ඔබ දකින්නේ චක්කු විඥාණයවත් නෙවෙයි. ඔබ ඒක තේරුම් ගන්නේ මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් ඔබ ඒක තේරුම් ගන්නකොට ඊට මුල් වෙච්ච ඇසස් නිරුද්ධ වෙලා, රූපයක් නිරුද්ධ වෙලා, චක්කු විඥාණයත් නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි අනිත්‍යතාවය. මේක තමයි පරිසම්පාදයේ පදනම. මෙන්න මේ අවබෝධය අපට ලැබෙනකොට මේ මුල් අත්දැකීමට කියන්නේ විපාක මට්ටම. මේක මේක පිරිසිදු ස්වභාවයක්. මේකට තමයි මේ සිත තමයි ප්‍රවාහසරය කියලා කියන්නේ. මේක විපාක මාත්‍රයක් විතරයි. මේක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ අපි මේක නොදැන හිටියොත් ඒ නිරුද්ධ වෙච්ච දේ බාහිර තියේ කියලා අපි හිතනවා. ඒ හිතනවත් එක්කම ඒ බාහිර දේ වෙනස් වෙනකොට ජරා මරණ දෙක අපි ස්පර්ශ කරමින් ඉන්නේ. අපි ඇස ඇතේ කියලා හිතනවා නම් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං, ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ, පස්සපච්චය වේදනා, යම් වේදේදී සංසංජානති උහුම කියලා ප්‍රපංච ගොඩ නැගිලා අවසානයේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. හැබැයි අපි මේක බලනකොටම අපි දක්ෂ වුණොත් මේක මා හඳුනාගන්නේ මනෝ විඥාණයෙන්. මේක හඳුනා ගන්නකොට ඒකට මුල් වෙච්ච ඇසත් රූපය චක්කු විඥාණයත් නිරුද්ධයි කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඔව්, මෙන්න මේක තමයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. මේක තමයි හේතුඵල ධම දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේක දැක්කොත් ඔහුට බාහිර රූපයක් පැනෙන්නේ නැහැ. එදාට ඔහුට සාමාන්‍ය අර මාර්ගයේ විදියට තියෙන අපේ අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී අපි හිතන මේව මාර්ග සත්‍ය කියලා. ඇත්ත මේව මාර්ගය විතරයි. මාර්ග සත්‍ය වෙන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දකින නුවණ, ඒ සඳහා සතිපට්ඨාන තුල වාසය කිරීම. කායේ කායන පස්සේ, වේදනාසු වේදන පස්සේ, චිත්තේ චිත්තාන පස්සේ, ධම්මේසු ධම්මාන පස්සේ කියන එක මේක මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? සමුදේ ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති. මේ ඇසින් දකින කොටම තමයි දක්ෂ වෙන්නට ඕන මේකේ ඇතුලේ වැඩ පිළිවෙලක් මෙයන්නේ කියලා. අන්නේ ඇතුලේ වැඩ පිළිවෙල දකින සිත වර්තමානයයි, ඒ වර්තමානයේ දකින සිතේ චක්කු විඥානය, ඒකත් පෙරපසුන වී මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. පින්න තුනේ මෙන්න මෙතන තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳ විශ්වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි. When we experience something through our five senses, the first experience has already ceased. When you look at something, when you recognize something through your eye, the very first experience, the eye form, eye consciousness have already ceased. When we see something, when we recognize something, we understand something not through our eye consciousness, but through our mind consciousness. This is the place where we should be confident in what the Buddha taught. Pinnatuni, apata karana tiyenne menne metenda viswasi tiya ganeema. Mekata thamai dharmayhi sandittika akalika kiyala kiyanne. මෙන්න මේක ප්‍රැක්ටිස් කරෝතින්, මෙන්න මේ පිළිබඳව අවබෝධයෙන්, අවධානයෙන්, සිහියෙන්, නුවණින් හිටියොත් අපට ජීවිතේහි අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, සැනසීමට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය විතරයි අපට අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඡන්ද අසාධාරණ දැක්කත් අපි පින්නතුනේ පැහැදුනා වෙන්නේ, ශ්‍රද්ධාව ඇති කරගත්ත වෙන්නේ. බුදුහාමුදුරණ තියෙන සුවිශේෂ ඥාන හයක් වෙන ශ්‍රාවකවරුන්ට නැති ඥානයක්. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසියානුසේ ඥානෙ, යමක මහා ප්‍රාතිහාර ඥානෙ, මහා කරුණා සමාපති ඥානෙ, සම්බන්ධිත ඥානෙ, අනවරණ ඥානෙ කියලා. එනොත් විශේෂ ඥානයක් බුදුහාමුදුර නිතර පාවිච්චි කළා යමක මහා ප්‍රාතිහාරය කියලා. දමනය කරන අමාරුමය දමනය කරේ යමක මහා ප්‍රතිහාරී. උරුවෙල් කාශ්‍යප, සාක්‍යයන් මේ වගේ දමනය කරේ එක විට ශරීරයෙන් දිය කඳයි ගිනි කඳයි විහිදුවමින් තමයි මේ දමනය කළේ. අවනත කරගත්තේ. හැබැයි මේ යමක මහා ප්‍රතිහාරයෙන් දමනය කරන කෙනත් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මොකද කළේ? ඊරිදි ප්‍රතිහාරයෙන් යාව දමනය කළ ඊළඟට මොකද කළේ? ඊළඟට දේශනා ප්‍රතිහාරයෙන් තමයි ඊළඟ වැඩ ටික පෙන්වන්නේ. මොකද ඊරිදි ප්‍රතිහාරයෙන් පැහැදිලි වෙන කෙනෙක් ඕනෙ වෙලාවක පැහැදෙන්න පුළුවන්. නමුත් දේශනා ප්‍රතිහාරයෙන් පැහැදෙන කෙනා කවදාස වෙනස් වෙන්නේ? ඔබ මේ සත්‍ය හරියට සත්‍ය ඥානයක් විදිහට දැනගත්තොත් මෙතන බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා යමක මහා ප්‍රතිහාරය පෙන්වමින් කිව්වත් මම මුලින් කියපු එක වැරදි කියලා ඔබ පිළිගන්නේ නැහැ. ඇයි? ඒක ඔබේ මධ්‍යකෙම වටපත් වෙන එක. ඒකට තමයි ධර්මයේ සම්දිටකේ අකාලික සාකතය කියලා කියන්නේ. පින්නතුනි, එහෙනම් අපට මොකද කරන්න තියෙන ජීවිතේ? මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා කියලා හැකිතා චින්තාමය පඤ්ඤා විදිහට මේක හිතන්න. ඒ හිතන්න අමාරු නම් පැහැදිලි මදි නම් තව තවත් මීට අදාළ ධර්මදේශ අහන්න. මෙන්න මේ යථාර්ථය ගැන හිතන කාලය දවසකට වැඩි කරගන්න ටිකෙන් ටික. ඒක තවත් පහසු වෙන භාවනා විදිහට සමති විදර්ශනා භාවනා වඩන්න. සතිපට්ඨාන තුළ උපරිම ඉන්න. උපරිම ඉන්නේ ඉන්න මොකද වෙන්නේ? තමා මොන දේ කළත් මෙන්න මේ සිහිනය දකිමින් තමයි තමන් කරන්නේ. ඉස්කෝලේ ගියත් යන්නේ මේක හිතේ හිත යන්නේ. දරුවෙක් හැදුවත් මේ සිහිනේ තියාගෙන තමයි කරන්නේ. වාහනයක් ගත්තත් ගන්නේ මෙන්න මේක ප්‍රැක්ටිස් කරන් යන්න හොඳ වාහනයක් තමයි ගන්නෙ. නෝන කෙනෙක් මහත්ය කෙනෙක් තෝරගත්තා මේක ප්‍රැක්ටිස් කරන්න හොඳ ආකල්ප සමගාමී යන දෙන්නෙක් තමයි තෝරගන්නේ. පාටියකට ගියත් අනිත් අයත් එක සතුට වෙලා ඉන්නවා. නමුත් තමාගේ අභ්‍යන්තර ලෝකෙ මේ යථාර්ථය තියෙන්නේ. අනිත් අය සින්දු කියනකොට දන්නවා, අනිත් අය නටනකොට දන්නවා, අනිත් අය බාහිර රූපෙ හිත බැසගෙන ඉන්නේ තමා අභ්‍යන්තරයේ බලමින් සින්දු රස විඳිනවා. රසවත් කෑමක් අනිත් අය කලණේ හරි රස කෑමක් කොහෙන්ද මේක යුවේ, කවුද යුවේ, අනේ මටත් මේකට අයිටම්ස් ටිකක් දෙන්න කියලා කියද්දී මුලාවෙන් ඔබටත් ඒකම කියන්නත් පුළුවන්. හැබැයි ඔබ දන්නවා ඔබ රස විඳිනකොට රස විඳි දිවෙන් නෙවෙයි, ජීව විඥානෙ නෙවෙයි මනෝ විඥානෙ කියලා එක දැකගෙන ඔබ ප්‍රඥාව තුළ ඉඳගෙන කරා. පින්නතුනි, මෙන්න මේක අවබෝධ කිරීම සඳහා අපි යමක් කරනවා නම් ඒක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායේ කායන පස්සේ විරිතයි කායේ කායන බරනවා, වේදනාවන්හි වේදනානු බලනවා, සිතෙහි සිතානුව බලනවා, සිතවිලි වල සිතවිලි අනුව බලමින් ඉන්නවා. ඒ හැම එකකටම එහෙක මහට ගැනීම Nirodhe දකිනවා. ඔහුට කුමක් මතක් වුණත් මතක් වෙන්නේ රූපයක් එක්ක. රූපය මතක් වෙනකොටම දන්නව මොකද්ද? මේ රූපය කියලා තිබ්බට මේක තේරුම් ගන්න මේ පැත්තෙන් කියලා දන්නව. හරියට සරලම උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩිය ළඟට යනකොට මොකද්ද වෙන්නේ? කණ්ණාඩිය ළඟට යනකොටම රූපය එතන ඒ වෙලාවේ නිර්මාණය වෙනවා. අපි කණ්ණාඩිය ළඟට යන්න කලින් එතන කණ්ණාඩියේ රූපය අපි එනකම් බලන් හිටියේ නැහැ. අපි එතන ගියාට පස්සේ හේතු ටිකෙන් රූපය නිර්මාණය වුණේ. අපි කණ්ණාඩිය ළඟට ගිහලා කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරුවට අපි කවදාවත් පනාව කණ්ණාඩිය පැත්තට යොමු කරන්නේ නැහැ. අපි දන්නවා මෙහෙ පුද්ගලයෙක් ඉන්නේ කියලා. අන්න ඒ වගේම තමයි අපි අහලා තියෙනෝනේ සිංහයෙකුට ගණ ගැහුවොත් සහ බල්ලෙකුට ගණ ගැහුවොත් වෙනස අපි අහලා තියෙනව නේද? බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ල මොකද කරන්නේ? බල්ලේ ගල හපා කනවා. සිංහයෙකුට ගලක් ගැහුවොත් කොහොමද? ඔව් බොහොම හොඳයි. සිංහය බලන කොයි පැත්තෙන්ද ආවේ කියලා. වෙනත් උදාහරණයක් කිව්වොත් අපි පාරේ ඩ්‍රයිව් කරනකොට වාහනේ අපේ දකුණු පැත්තේ ඉඳලා බෝලයක් එනවා ඇවිල්ලා පාරේ අනිත් පැත්තට වේගෙන් යනවා. ගියාට පස්සේ ඔබ බලන්නේ හොඳට අහගන්න මේ උදාහරණය. අපි ඩ්‍රයිව් කරනවා පාරේ අපේ දකුණු පැත්තේ ඉඳලා බෝලයක් එනවා. ඇවිල්ලා බෝලේ පාර මැදින් ගිහලා වම් පැත්තට යනවා. ඔබ බලන්නේ වම් පැත්තද දකුණු පැත්තද? බෝල යන්නේ වම් පැත්තට. ඔව්. අර උදාහරණයට වඩා වෙනස් මේක. මේ උදාහරණ තේරුණාද දන්නේ නැහැ. අපි drive කරන පාරි street එකක මේ පැත්තේ ඉඳලා බෝලයක් එනවා. බෝලය ඇවිල්ලා අපේ වම් පැත්තට යන්නේ. left side එකට යන්නේ. අපි බලන්නේ left side එකද right side එකද? ඔව් අපි බලන්නේ දකුණු පැත්ත. ඇයි අපි දකුණු පැත්ත බලන්නේ? බොහොම හොඳයි. අපි දන්නවා මේ බෝලේ නිකන් එන්නේ නැහැ. බෝලෙත් එක ළමෙක් මග එනවා කියලා. බෝලේ හැප්පුණත් කමන්නේ. අර ළමයා අනුතරින් බේරගෙන අපි ඉක්මනට බලන අනිත් පැත්ත ළමයිගේ පැත්ත බලන්න. අනේ වගේ පින්නතුනි. මේ පේන රූපය අර බෝලේ වගේ. ළමයා මේ පැත්තේ ඉන්නේ. අනතුරු ඩැමේජ් එක වෙන්නේ මේ පැත්තට අපි හරියට සිහින නොහිටියොත්. අපේ හිතට අවිද්‍යාව එනවා. අන්නේ නිසා අවිද්‍යාව පැන නොනැගෙන විදියට මොකද අපි කරන්නට ඕන? මේකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. අපේ ඇසට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුවත්, නාසයට ගඳ සුවඳක් වින්දත් මේ කුමන දේ කරත් අපි කරන්නේ මොකටද? අපි ඒ දේ සිද්ධවන්නේ අපි ඒ දේ හඳුනාගන්නේ මනෝවිඥානය කියන එක දකිනවා. දකින විතරක් නෙවෙයි ඒක මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා කියලා දකින්න අපි. දකින්නකොට අපිට බාහිර දෙයක් ගැන රාගයක් අද්වේෂයක් අතට ගන්න නැහැ. හැබැයි අපි අපේ යුතුය කණ්ඩේ අපි මැනේජ් කරනවා. පින්නොතුනි මේ සතර සතිපට්ඨාන ඉන්නකොට සතර ඍද්ධිපාදේ වැඩෙනවා. සතර සම්‍යක්ප්‍රදාන වීර්ය වැඩෙනවා. පංච ඉන්ද්‍රිය බල ධර්ම බොජ්ජංග ආරස්සංග මාර්ගයේ වැඩිලා අවසාන වශයෙන් අපට අංග දෙකයි වඩන්න තියෙන්නේ. ඒ තමයි බුදුහම දේශනා කරන චිත්තං පඤ්ඤංච භාවයං සමත විදර්ශනා දෙක වඩන විතරයි තියෙන්නේ. හිත සමාධිමත් කර කර මෙන්න මේ අර්ථය නුවණින් බලන්න විතරයි තියෙන්නේ. ඒ දේ බලන්න නම් සිල්වන්ත වෙන්නට ඕන. ඒ සීලය මෙන්න මේ දර්ශනයත් එක්ක යන්නට ඕන. දිට්ඨිං චනුපගම්ම සීලවා කියන්නේ මේක. දෘෂ්ටියකට ඇත හෝ නැත කියන අන්තයකට ගිහිල්ලා නෙවෙයි මේක බලන්නේ. පරිසම්පාදයේ දැක දැක තමයි බලන්නේ. එතකොට සම්මා දිට්ඨි පුරේ යමන් කියන්නේ මේකයි. vision is first කියන්නේ මේකයි. right understanding should go first. දර්ශනයක් විදිහට අසහා දැනගන්න ගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. හැබැයි ප්‍රැක්ටිස් කරනකොට කොහමද? ප්‍රැක්ටිස් කරනකොට සීලේ පදිට්ඨය නරෝ සපඤ්ඤෝ. ප්‍රැක්ටිස් කරනකොට සීලේ මුල. හැබැයි මේ සීලය නිකන් නෙවෙයි බුදුහාමුදුරු නිතරම සඳහන් කරනවා සීලය ප්‍රඥාවෙන් සෝදා ගන්නට ඕන. හරියට එකාතකින් අනිත් අත හොදන වගේ සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් හොදා ගන්නට ඕන. සමාධියෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සමාධියත් එකට හොදා හේද ගන්නට ඕන. හැබැයි හැම යන අතරේදී ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් නම් ඔබට පුළුවන් අපි කියන්නේ සුබග පුද්ගලයන් කියලා gifted persons කියලා කියන්නේ. බුද්ධි සහපාලිතාවේ ඉහෙළම තියන අය අපි කියන IQ එක වැඩි කියලා නැත්නම් emotional intelligence එක වැඩි කියලා අපි කියන්නේ grade point average එක වැඩි කියලා කියන්නේ. අන්න එතනින් ඉහළ කෙනෙක් ඉන්නව නම් ඔහුට ඔහු දක්ෂයි විදර්ශනා පූර්වාංගම සමතේට. ඔහු අවසාන පැත්තෙන් අල්ලගන්නේ බාහිර බලනකොටම අභ්‍යන්තරය බලනවා ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. තත් විදර්ශනා වශයෙන් වඩන තියෙන්නේ දිට්ඨිය දිට්ඨ මත්තන්. දස්සනත්තේ දස්සන මත්තන් නෙවෙයි. වර්තමානයේ දකින දේ නෙවෙයි බලන්න තියෙන්නේ දැකපු දේ බලන්න තියෙන. past experience එක past participle එකක් තියෙන එක තමයි. present tense නෙවෙයි දාලා තියෙන්නේ. ඇයි ඒ කියන්නේ වර්තමානයේ දකින්න බෑ කියන එකයි කියන්නේ. වර්තමානයේ අපි දකිනව නම් දකින්නේ මනෝවිඤ්ඤාණයෙන් මිසක් චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි. අපිට බලන්න තියෙන මේක දකිනකොටම මේ දකින දේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ දකින්න කියලා දකිනවා. හැබැයි තමා දන්නව ඒ දකින නුවණ වර්තමානයේ තියෙන නුවණක් කියලා දකිනවා. ඔබට වර්තමානය අහිමි වෙලා නැහැ. මෙන්න මේක තමයි වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි වර්තමානයේ බාහිර රූපය ඇතේ කියලා කියනවා නම් ඇත්තටම වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච එක දේ ඇතයි කියලා හිතලා භවය නිර්මාණය කරගෙන භවය තුල අපි ඉන්නේ. භවයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? නේතේන ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් මනෝවිඥාණයෙන් දකිනවා කියන එකයි භවයෙන් නිරුද්ධ වීම කියලා කියන්නේ. භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ මේ දකින අසන දේවල් තියෙනවා, gedara තියෙනවා, දරුවා gedara ඉන්නවා, වාහනේ ඉන්නවත්, පාරේ නවත්තල තියෙනවා. ඒ ඔක්කොම තියෙගල ඔක්කොම මේ මොහොත හිතන් ඉන්න එක. ඒකට කියනවා පංච බාහන ස්කන්ධය උපචේත යනවා රැස් කිරීමට යනවා. අන්න ඒ තියෙන ලෝකීය තත්පරයකට කෝටි වාරයක් රූප කලාප විදියට කැඩෙනවා කියලා බැලුවත් ඒක උත්පාද නිරෝධයක් මිසක් ඒක මාර්ගයේ මිසක් ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ අනුත්පාද නිරෝධය. මේක බාහිර නිර්මාණය නොවන විදියටම ස්කන්ධ පංචකය අපචයට යෑම මේක නිර්මාණය කරන්න හේතු ටිකේම නිරෝධය දකින්න. මෙන්න මේ මාර්ගයේ තේරුම් ගත්තොත් තේරුම් ගත්ත කෙනා උපරිම වශයෙන් සුගතිගාමි මාර්ගයේ වැඩි එක කරගෙන ඉන්නවා. ඉන්න විතරක් නෙවෙයි ඔහුට හරිම සතුටින් මේක ඉක්මනටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. එතකොට ඔහු තුළ මෙන්න මේ කරණිමෙත සූත්‍රයේ තියෙන ගුණ ටික වේගෙන් වැඩෙනවා. ගුණාංග 14ක් 15ක් තිබට බය වෙන්නේ ඔබට ඊටාම ටිකයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මේ ගුණාංග ටික කොටස් කීපයකට සමරයිස් කරන්න පුළුවන්. ඒ තමයි එකක් අවංක වෙන්න ඕන, සුවච වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. අවංක බව කියන්නේ මොකද්ද? මේ හැමදේම කරන්නේ තමගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන්නේ කියන හැඟීම තියෙනට ඕන. ඒක තමයි අවංක බව කියන්නේ. මේ දහම් පණිවිඩය අහන්නට හොඳට දේශවන් යොමු කරන්න ඕන. ඒ වගේ මේක නොනින් මෙනෙහි කරන්න ඕන. එහෙම ඉන්නකොට තමා ජීවිතය කරන සියලුම දේවල් මෙන්න මේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්නේ ඔබ කරන්නේ හැමදේම. මේ සිතුවිලි ඉඳගෙන ඔබ බෝල ගහුවට කමන්නේ නැහැ. පාටියකට ගියාට කමන්නේ නැහැ. මේ දර්ශනේ ඔබ ඉඳගෙන ළමයෙකුට දඬුවමක් දුන්නත් කමන්නේ. මේ දර්ශනේ ඔබ ඉඳගෙන අඩුපාඩුවක් තියෙන කෙනෙකුට බැන්නත් කමන්නේ. හැබැයි ඔබ කිසි විටක ඡන්ද, ద్వේස, බය, මෝහ කියන මේ සතර අගතියට ඔබ යන්නේ නැහැ. ඔබ ධර්ම මාර්ගයේ ඉන්නවද කියලා බලන්නේ මෙන්න මේ සතර අගතියට කොච්චර ගිහිලද නැද්ද කියන කාරණේ මත. ඒ වගේමයි ඔබ කොච්චර ධම ඉන්නවද කියලා බලන්නේ ඔබ කොච්චර ප්‍රඥාවෙන් ඉනවද කියන කාරණේ මත. ඔබ හුඟක් උගත් කියලාවත්, හුඟක් ධනෙ තියෙනවා කියලාවත්, ඔබේ රූපය හුඟක් ලස්සන කියලාවත් බුදුදහමෙන් ඔබ අගය කරන්නේ. බුදුදහමෙන් ඔබ අගය කරන්නේ කොහොමද? අපදාන සෝබිනී පඤ්ඤා. චරිතේ බබලන්නේ ප්‍රඥාවෙන්. අනේ පඤ්ඤා නරණං රතනං. ඒ ප්‍රඥාව රතනයක් මැණිකක්. අපදාන සෝබිනී පඤ්ඤා. ඒ ප්‍රඥාවෙන් අපි බබලනවා. නත්ති පඤ්ඤා සම ආභා. ඒ ප්‍රඥාව සමාන ආලෝකයක් නැහැ කියලා බුදුහාම දේශනා කරනවා. එතකොට තමන් ගැනම චෙක් කරලා බලන්න යමක් රූපයක් බලනකොට ඒ රූපයේ දේශ බලලා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන හටගෙන ජරා මරණ පැත්තේ දෙන්නේ අවිද්‍යායත් වේ මාසයේ විරාග නිරෝධෝ චාගෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මේ පටිසම්පාදයේහි අනුලෝම පැත්තේ දෙන්නේ පටිලෝම පැත්තේ දෙන්නේ කියලක තමම තමගෙන බලගන්න කාගේවත් බාහිර අයගේ රෙකමෙන්ඩේෂන් ඕනේ නැහැ. සෝවන් කියලාවත් අනාගාමී කියලාවත් අනිත් අයගේ සහතික අවශ්‍ය නැහැ අපට. අපට අවශ්‍ය වන්නේ අපේ දුකෙන් නිදහස් වුණාද නැද්ද කියන කාරණේ විතරයි. අපට අවශ්‍ය වන්නේ අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවද අවිද්‍යාවෙන් ජීවත් වෙනවද කියන කාරණේ විතරයි. පින්නතුනි මෙන්න මේ දර්ශනය අපට තියෙනවා නම් අපේ ජීවිතය කරන හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ දර්ශනයට ළඟා වෙන්න. අපි අම්මට තාත්තට සලකන්නේ යුතුයකම් ටික කරලා පිනක් ලබාගෙන අපේ නිරෝගී භාවය ලබා ගන්න. අපි ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ මේ දහම් පණිවිඩය අසා දැනගන්න. අපි විහාරස්ථානයක උදව් කරන්නේ තවත් බොහෝ දෙනෙක් කියලා මේ සෙවණ ඉඳගෙන බණ දහම් මාලා ඒ පිනෙන් අපිට නිරෝගී භාවය ලැබලා අපේ මේ වැඩේට ඉක්මන ප්‍රතිඵලයක් ගන්න අපි මෙහා. එතකොට යම් කිසි කෙනෙක් මේ පින්කම් කළා අර තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කර ගන්නවා නම් බලන්නේ ඒකෙ මොකද කියන්නේ? ඒකෙන් කියන්නේ ආ මේ දර්ශනෙට ඇවිල්ලා නැහැ කියන එක. එතකොට මේ දර්ශනෙන් ඉන්න කෙනා එන්න එන්නම මාන්නය සක්කාය දිටි අඩු කරන මාවතේම හොයින්නේ. මොහ හැම වෙලාවෙම ස්කන්ධ පංචකයේ සමුදේය බලනවා. සමුදියේ බලන්න බලන්න ලෝකෙට තින ආසාව අඩු වෙනවා. ලෝකෙට තින ආසාව අඩු වෙන අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ තමා ආරස්සින මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා කියන්නේ. එනිසා මෙන්න මේ දර්ශනීය තම වැදගත්. ඒ දැක්මිය යුක්තව අපි අපේ ජීවිතය සකසා ගන්නට ඕන. එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගයේ සුගති ස්ථාවර කර ගන්නට ඕන. අනිත් පැත්තෙන් නිතිපතාම තමාගේ අවිද්‍යාව දුරු වෙන මාවතේ ඉන්නට ඕන. එහෙම ඉන්න පමණට ලෝභ දේශ දෙක අඩු කරන්න කියලා අමුතෙන් කරන්න දෙයක් නැහැ. අන්නේ මාර්ගයේ ඉන්න කෙනාගේ රිසාවිතක ගැන ඉතාම ලස්සන විස්තරයක් එනවා ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ. ඔබ ඩිඩක් ලැබුණොත් ඒක කියවලා බලන්න. ඒක මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රයේ ඉන්ටර්නෙට් එක හරියට බලන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒකේ කියනවා මේක ස්ටෙප් බයි ස්ටෙප් රිසල්ට් එක ඉදිරියට යනකොට තමන්ගේ ඇතිවන මානසික වෙනස සහ තමන්ට ප්‍රතිඵලය පේන ආකාරය සඳහන් වෙනවා. ඒ තරක් නෙවෙයි තමන්ට පුළුවන් ඕනම අවසාන වශයෙන් ඕනම අසුබ දෙයක් සුබ හැටියට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම සුබ දෙයක් අසුබ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕන්නම් ඒ සුබ අසුබ දෙකම දුරු කළා උපේක්ෂයෙන් බලන්න ඕන නම් ඒත් බලන්න පුළුවන්. ආයතේ වෙන අපට අවශ්‍ය දෙයක් නැහැ. කෙනෙක් බනිනකොට කෙනෙක් අපට බනිනකොට ආමියා මගේ ගැන ಗುಣ කතනයක් කරනවා කියලා හිණ වෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක් ಗುಣ කතන කරනකොට මේ බොරුවට මාව රවට්ටන්නේ මේ බොරුවක් කියන්නේ කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් අනේ මේ දෙකම ශබ්ද මාත්‍රයක් විතරයි මේ ශබ්දය හටගෙන මෙතනම නිරුද්ධුනා කියලා ඕනම් උපේක්ෂාටපත් වෙනත් පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හයටම මේ විදිහට අපට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගමන් මඟ විකසිත වෙන දේශනාවක් තමයි ඔබ නිතර සංඝානා කරන කර්ණිමිත සූත්‍රය. අන්න ඒ දර්ශනය අවසාන ගාථා වෙන දර්ශනය ඔබට ලැබුණොත් එපමණට ඔබට මේකට ඔබ මේකට දක්ෂයෙක් වෙනවා. ඔබ ඍජු වෙනවා. වඩාත්ම ඍජු වෙනවා. මෘදු බව ඇති වෙනවා. සෝච බව ඇති වෙනවා. අනතිමානීය ගුණ ඇති වෙනවා. මේ ඔක්කොම ගුණාංගිතක ඔබේ ජීවිතය තුළ විකසිත වෙනවා. ඒ වගේම ඔබ නිතරම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ඔබට මේ ධර්මයේ ආස්වාදය ලැබෙන්න ඔබට අනිත්‍ය ගැන ලොකු මෛත්‍රියකුත් ඇති වෙනවා. අනේ අනිත්‍යත් මේ ධර්ම පිළිපදිනවා නම් කොච්චර දුකෙන් නිදහස් වෙන ඕනද කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට මේ ධර්මෙහි ආභාසයේ ආශිර්වාදයේ ප්‍රතිඵලය පේනකොට ඔබේ ළඟම ඉන්න ඔබ හුඟාක්ම ආදරය කරන කෙනාට මේක කියනවා ඔබ. ඔබට මෙහෙම පණිවිඩයක් කියන්න තරම් තාම අදහසක් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ ඔබට මේ ධර්ම නිසි ලෙස තේරුම් ගියේ නැහැ කියන එක. ඔබට තේරුම් ගියේ නැහැ කියන එකෙන් කියනවා ඇත්තටම ජීවිතේට අපට නිසි ආස්වාදය ධර්මයේ සාන්දෘෂ්ටික ආකාරික බව අපට තාම ප්‍රකට වෙලා නැහැ කියලා. අන්න ඒ දේ ප්‍රකට වෙන්න වෙන්න පිනතුනේ ඔබ ළඟම ඉන්න කෙනාට ඔබ මේක කියනවා. හැබැයි ඒක සුදුසුකමක් තියෙනවා. මොකද්ද? අපි කියන දේ අහන්න ඕන. අපි කියන දේ අහන සෝදානන් නම් ළඟම ඉන්නේ දරුවා නම් අම්මා නම් තාත්තා නම් ස්වාමි පුරුෂයා නම් යාට මේ දේ කියනවා. මේක නිකන් කවුන්සලින් වගේ. කවුන්සලින් බලෙන් ක්ලයන්ට් දෙන්න බෑ. ක්ලයන්ට් කැමති වෙනවා. අන්නේ නිසා තමයි මේ සුවච කියන ගුණය තියෙන්නේ. එතකොට අන්නේ ඔබ දන්නවා නම් ඔබට මේක ධර්මයේ තේරිච්ච පමණට ඔබ අනිත්‍යයටත් කියනවා විතරක් නෙමෙයි ලෝකයේ තවත් බොහෝ කලක් මේ ධර්ම ඉදිරියට යන්නට වැඩ කරනවා. ඇත්තටම මේකට තමයි ඔබ මේ විහාරස්ථානට උදව් කරන්නේ. බුදුහාමුදුරුවෝ මඛාදේව සූත්‍රයේදී දේශනා කළා ඔබ මේ ආරසංග මාර්ගයේ මේ සද්ධර්මයේ අනුගමනය කිරීමෙහි මාවතෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියට රිලේ ගේම් එකක් වගේ. මේ බැටන් එක ඔබේ අතට ආපු බැටන් එක ඔබ ඇස් දෙක පියා ගන්න ඕනේ ඊළඟ කෙනාට බැටන් එක දීලා. මඛාදේව කියලා ජාතකයක් නම් අපි අහලා තියෙනව නේද? මඛාදේව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය කියවන්න බලන්න. ඒ සූත්‍රයේ තියෙන මේ සම්මාදිටිය සහිත ආරස්ණික මාර්ගය අපි තේරුම් ගත්තොත් ඒක තමන්ගේ ජීවිත කාලය තුළ නැසල යන දෙන්නේ ඒක තවත් කෙනෙකුට දායාද කරනවා කියන්නේ. මොනවද වෙනතුනේ මේ සූත්‍රයට අදාළ කරුණු ටික තමයි අපි සාකච්ඡා කරේ. ඉතින් ඔබට ප්‍රශ්නයක් එමහන තියෙනවා නම් යහන් පුළුවන්. අපි මුලදී සඳහන් කළා මේ ධර්ම දේශනාව හරියට ඇසෙම්බල් කරනවා වගේ කියලා. ඔබ මෙතෙක් අහලා තිබිච්ච කරුණු ටික මේකට ෆිට කළා. ෆිට කළා ගෑස් දහලා ඉතින් ස්ටාර්ට් කළා ඔබට ඕන බාර දුන්නා. දැන් ඉතින් ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබ කරන හැම දෙයක්ම නීට අනුගතව සිද්ධ කරන්න. ඒ සිද්ධ කරනකොට ඔබ දිනපතාම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙනවා. මේක අනිත් ඔබ කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ තමයි ධර්මීය පුහුණු කිරීම කියන එක. ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට අරමුණක් දැනෙනකොට මේ දැනෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් ගැන කියන එක අවබෝධින් ඔබ බය වෙන්න එපා. ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. මේ වුණා කියලා බය වෙන්න එපා. මෙහෙම නෙවෙයි බුදුහාමගේ දහම අහපු ක්ෂණිකව අනාගාමී වෙච්ච කෙනෙක්ගේවත් ගෘහස්ත ජීවිතය අසාර්ථකුනේ නැහැ. යාගේ ජීවිතේ මීටත් වඩා සාර්ථක වෙනවා. එදාට ඔබ මීටත් වඩා අනිත් කෙනා ගැන මෛත්‍රී සාගතව ඉන්නේ. අද ඔබ අනිත් කයට දෙන්නේ කෑම බීම ටිකක්, ඉදුම් හිටුම් ටිකක්, අධ්‍යාපන මිත්‍රය ඔබ අද දෙන්නේ. නමුත් එදාට ඔබ ඒ අයට ධර්මයත් එක්කම දෙන්නේ. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්ඛෝ කියන්නේ මේක ධර්මය හා සමාන ඖෂධයක්, බෙහෙතක්, ආහාරයක් තවත් නැහැ. අන්නේ උතුම් සද්ධර්මය තමයි අපේ ජීවිතේට එකම රැකවරණය. අන්නේ රැකවරණය තමයි බුදුහාමුදුර අපට ඇති කරගන්න කියලා කිව්වේ. ඇයි එහෙම කිව්වේ පින්නතුනි? දැන් බලන්න අපේ ජීවිතේල අපි දරුවෝ කියලා හදන අය හැමදාම පුළුවන් ද අපි ළඟ දරුවෝ අපේ සෙවණ තියාගන්න? මේ දරුවෝ ටික කවදා හරි බාර දෙන්න ඕන කාට හරි නේද? අපි කරන රැකියාව බලන හැමදාම කරන්න පුළුවන් දෙයක්. අපි සමාජ රැකියාව කරන කාලේ හරිය මාන්නෙන් ඉන්නව නේද? සමාජ රැකියාව කරනකොට සමහර අය. නමුත් ඒ රැකියාවෙන් තමන්න කවදා හරි විස්රාමයන් සිද්ධ වෙනවා. අපි ලස්සනට අලුත් වාහනයක් ගන්න බලන්න පින්නතුනි. ඒ වාහනේ අවුරුදු දෙක යනකොට ඒක පරණ වාහනයක් වෙනවා. අපි අලුතෙන් කෙනෙක් හඳුනා ගන්න බලන්න, යහළුවෙක්, මිත්‍රාදියෙක්, හිතවතෙක් කියලා. අලුතෙන් මනං හරීම ප්‍රියමනාප ආශ්‍රය කරගෙන මුලින් දැක්කාම අනේ ඔය හරීම හොඳයි, හරීම ලස්සනයි කියලා ඉතින් හොඳ පැත්ත කියනවා. පොණ්ඩෙත් හරීම ලස්සනයි කියලා කියනවා. පස්සේ හැමදේම වැරදි පැත්ත තමයි පේන්නේ. පොණ්ඩෙ පීරල නැහැ, ඔයා කුදු ගැහිලා ඉන්නේ, කෙලින් ඉන්න, ඇඳම පිරිසිදු නැහැ. අර තිමිච්ච නැවුම් ගතිය අඩු වෙලා යනවා. අපි හදන ගේ බලන්න පින්නතුනි, මුලදී හරේ සතුටෙන් ඉන තට්ටු දෙකක් තියෙනවා, තට්ටු හතරක් තියෙනවා අපේ ගෙදර එහෙම කියලා. එහෙම කියන ගෙදරම ටිකෙන් ටික තමන්ට උඩ තට්ටු වලට යන්න බැරි වෙනවා පින්නතුනි. අවසානයේ පල්ලේ හැම තට්ටු වැඳක් සූදාන කරගන්න වෙනවා. ඒ ඉන්න ගෙදරින්ම තමන්ට නික්මිලා යන්නට සිද්ධ වෙනවා. අද අපි මේ පරිහරණය කරන අපේ ශරීරය අපි කවදා හරි දවසක අත්හැරලා යන්න සිද්ධ වෙනවා. අන්න එවැනි ලෝකයක පින්නතුනි අපට තියෙන එකම රැකවරණ මේ දහම. ඒ දහම මරණාසන්න මොහොතේ පිහිට වෙන දහමක් නෙවෙයි. ඒ මොහොතේ, ඒ දහම මේ මොහොතේ ඉඳන් ජීවිතයට ලැබෙන ධර්මයක්. ඒ ධර්මයේ ආනිසංස ආස්වාදය, ඒ සතුට, ඒ නිදහස මේ මොහොතේ ඉඳන් අපට ලැබෙනවා. කවුරු හරි කෙනෙක් බැන්න කෙනෙක් ගැන සිහි කරනකොට අනේ ඒ බැනපු කෙනාගේ රූපය මන් දැකපු ඇසත් නිරුද්ධ වෙලා, ඒ රූපයත් දැන් නිරුද්ධ වෙලා, ඒ වෙලාවේ අපි ආපු කනත් නිරුද්ධ වෙලා, ඒ සෝතියත් සෝත විඥානයේ නිරුද්ධ වෙලා, මම මේ එක අහන්නේ දැන් මේ තේරුම් ගන්නේ මේ වර්තමානයේ හටගත්තු මනෝ විඥානය කියලා දැක්කොත් බලන්න පිටුදේ කොයිතර නිදහසක් අපේ ජීවිතයට ඇති වෙනවද? මෙන්න මේ නිදහස තමයි එන්ලයිට්මන් කියලා කියන්නේ, ලිබරේෂන් කියලා කියන්නේ, ෆ්‍රීඩම් කියලා කියන්නේ, ඉමන්සිපේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් අපිට දහම් ගැටළු එහෙම අහන්න තියනවා නම් අහන්න පුළුවන්. ගොතන් තියෙන. හා ඒකට අර දැන් ඔය දැන් ගිරගින්න චිත්‍රය කියලා නියෝයි අම්මගේ කියපේ ඉස්සේ අනවද චිත්‍රය දෙකක් නම් ගිලෙක් පස්සම මන විඥානේ තේරුම් ගන්න. ඉතින් ඒක ඉගෙනගෙන කියන එක ඉගෙන තියෙන කොහොමදයි? ඉගෙන ඒක කොහොමද අපි ඒක එහෙත් භාවනා තුලින් ඒක කරගෙන යනකොට ඒක විද්‍යාමාන වෙනවද? ඒකද ඇත්ත මේක විද්‍යාමාන වෙන්නේ මේ දර්ශනයත් එක්ක හිටියොත්. අන්න ඒක තමයි දර්ශනේ අවශ්‍යයි කියලා කියන්නේ. අපේ මොන දේ ඉගෙන ගන්නත් අවසානයේදී අපි තේරුම් ගන්නට ඕන අපි ඒක ඉගෙන ගන්නේ ඇයි කියලා. ඒක ඉගෙන ගන්න මේ අවසානයේ මේ ප්‍රැක්ටිස් එකට එන්නයි අපි. ඒ ටික ක්ලියර් කරගෙන මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා, මේ යථාර්ථය තේරුම් ගන්නට අපි එන්නේ කියන ඒ දර්ශනේ ඇතුළ යන්නට ඕන. දැන් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උදාහරණයක් කියනවා. එක්කෙනෙක් වෙල්යාය කුඹරක් කොටමින් ඉන්නවා. කොටමින් ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා මම මොකද කරන්න කියලා. එයා කියනවා මම මේ ගයක් හදන්නේ කියලා. දැන් කුඹර කොට කොට ඉන්න උදැල්ලක් අරන් කෙනෙක් ඇවිල්ලා අහන මොකද කරන්න මම මේ ගයක් හදන්න සූදානම් වෙනවා කියලා. මම මේ කුඹර කොටන ගයක් හදන්නේ කියලා කියනවා. අරගෙනත් ඇවිල්ලා උදැල්ලක උතරන් යන යත් කුඹර කොටන. යත් කුඹර කොට ලෙවල් එකන කෝ නෑ නේ ගේ නෑ නේ කියලා. මොකද වෙනස? අර පළමුවෙම කෙනා කුඹර කෙටුවේ කොහමද? දර්ශනයක් සහිතව කළ එක. එයා දන්නවා කුඹර කෙටුවට ගයක් නිර්මාණය වෙන්නේ නැහැ කුඹර කොටලා. ඒ අවශ්‍ය විදියට ඇලි දාලා, වතුර ගෙන්නලා, බීජ දාලා, ඒව ආරක්ෂා කරලා, වර්ධනය කරලා, අස්වැන්න අරගෙන ඒව විකුණලා, ඊට පස්සේ තමයි ටිකෙන් ටික ගිහ දානවනේ කියන ඔහුට දර්ශනය ඇතුළේ ඔහු කුඹර කොටන්නේ. අනිත් කෙනා කොහොමද? අනිත් කෙනා හිතන්නේ කුඹර කෙටුවාම ගේ හැදෙයි කියලා. කුඹර කෙටුවට විතරක් ගේ හැදෙන්නේ නැහැ පින්නතුල. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිපැද්දත් නිතරම කියනවා දෙටින්ච උජුකා සීලංච සුවිසුද්ධං කියලා. නිතරම කියන්නේ දෘෂ්ටිය ඍජු කරගන්න, තමන්ගේ විෂන් එක ක්ලියර් කරගන්න කියලා. අපි මේ මොකක් කරත් අවසානයේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපි චිත්ත චෛතසික ඉගෙන ගත්තා, සමථ දර්ශන ඉගෙන ගත්තා, අසුභ භාවනා ඉගෙන ගත්තා. අසුභ භාවනා ඉගෙනගෙන අන්න දැන් මට කෙනෙක් දකින්නකොට මට සැකිලා පේන්නේ කියලා කියනවනම් ඒක රිසල්ට් එක වෙන්නේ නැහැ. මට සැකිලි බල බල ඉන්නවනේ, gedara මට සැකිලා කියනලා තියාගන්න පුළුවන් අපිට. ඒක කරන්නේ අපි ඒ අට්ටික සංඥාවෙන් හිත එකඟ කරගෙන සමාහිතෝ බික්ක යථාභූතං පජානති කියපු විදිහට ඒ සියලුම කමඨහන් භාවිත කරන්නේ අපි. ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි අපි. ඒ සමතේ කියන එක මාර්ග සත්‍ය නෙවෙයි, ඒක මාර්ගය. ඇතිවෙච්ච ලෝකයක දෙයක් බලන එක ඒක උත්පාද නිරෝධයක්. හටගත්තු ලෝකයක දෙයක් බලන එක ඒක ලෝක සම්මත දෙයක්. ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි බුදුදහම බැහැර කරන්නේ නැහැ. මාර්ගය නොදැන කෙනාට මාර්ග සත්‍යට යන්නත් බෑ. හැබැයි මාර්ගය මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අට්ටික සංඥාව වැඩුවත්, මෛත්‍රී භාවනා කළත්, ආනාපාන සති වැඩුවත් වඩන්නේ ඇයි අපි? හිත සමාධිමත් කරන පමණට මෙන්න මේ අනිත්‍යතාවය බලන්න. මේ දකින්න රූපය, මේ වෙලාවේ නිරුද්ධච්ච රූපය, මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ කියන මේ අවබෝධය ලබා ගන්නටයි මේ අපි දේ ඉගෙන ගන්නේ. මේක ප්‍රැක්ටිස් කරා. එහෙම නැතුව අපි ඉගෙන ගත්තට අපේ රාග දේශ ටිකක් අඩු වෙන්න පුළුවන්, ලෝභ දේශ ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නෑ, වෙනසක් වෙන්නේ නෑ. අපේ සාර්ථකත්වයේ තියෙන ලෝභ දේශ අඩුවීම මත නෙවෙයි. අපේ සාර්ථකත්වයේ තියෙන සිල්වත් බව බලලා නෙවෙයි. අපේ සාර්ථකත්වය බලන්නේ මොකෙන්ද? අවිද්‍යාව අඩුවීම ප්‍රමාණයට. ඒ අවිද්‍යාව දුරු වෙන්නේම දර්ශනයකින්මයි. එක එකකටකින් සුතම ඥාන විදිහට අස්ස දැනගන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ දේත් එකම වැඩිපුර හිතන්න ඕන අපි. මේ දේ අපේ ජීවිතේට වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, සමාධිය සඳහා පුහුණු කර කර මේ යථාර්ථයට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. දැන් අපි ගමනක් යනවා නම් අපි නොගිහිපු දැනකට නම් යන්නේ. ඉස්සෙල්ලාම අපි නෙවිගේටර් එක දානවනේ, ඇඩ්‍රස් එක. හවුස් නම්බර් එක දානවා, ස්ට්‍රීට් එක දානවා. ඊට පස්සේ සිටි එක දානවා, සිප් කෝඩ් එක දානවා. එහෙමනේ අපි යන්නේ. අපි කිව්වොත් නෑ මම ඩ්‍රයිව් කරනවා පැදගෙන යනකොට පාරේ එයි කියලා, යනතන හම්බේ කියලා යනවා එහෙම අපි. එහෙම යන්නේ නැහැ. අපි යන්න කලින් හරියට ඩෙස්ටිනේෂන් එක දැනගෙන යන්නේ අපි. එහෙම නැතුව වාහනේ නැගින්නවත් නැහැ අපි. එහෙම නැතුව අපි කොච්චර උත්සාහ කරත් අපේ උත්සාහය ඒ ප්‍රතිඵලයක් හරහා යන්නේ නැහැ අපි. අනේ ප්‍රතිඵලයක් හරහා යන්න නම් මේ දර්ශනයත් එක්ක ඒ අවසානය එක සියදසියක් දැනගනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ගැන පැහැදිලි චිත්‍රයක් දැක්ම ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියන්නේ මේක දන්න කෙනාට, දකින කෙනාට මේ ආශ්‍රවශය වෙන මුලින් හරියට දැනගන්නවා. නැති කෙනාට කියන්නේ වනේ අන්ධ ගජෝවිය කියලා. වනේ ඇවිදින අන්ධ ඇටෙක් වගේ කියලා. අපිට යම් කිසි කුසල ටිකක්, ලෞකික කුසල ටිකක් කරන්න පුළුවන්. සංවරශීලී වෙන්න පුළුවන්, ලෝකෙට පිහිටක් වෙන්න පුළුවන්, සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් අපේ ඉලක්කය වෙනට ඕන දිනෙන් දින අවිද්‍යාව අඩු වීම. අනේ අවිද්‍යාව අඩු වීම සඳහා ඊටාම පැහැදිලි ගමමක බුදුහාමුදුරුවෝ විසින් දේශනා කළ තියෙනවා. හොඳයි, එහෙනම් කාලය බොහොමයක් ගත වුණා. ප්‍රශ්න එහෙම තියෙනවා නම් ලියලා පස්සේ එහෙම යොමු කරන්න. අපි ඉඩක් ලැබිච්චලාදී කතා කරමු ආයි. ඉතින් මේ පිනතුණු ගාසත් පුරුෂ අය, ඉතින් ස්වාමීන් වහන්සේට උගව උපස්ථාන කරන විහෙර විහාරස්ථාන රැක බලා ගන්න අය. ඉතින් දැන් අපි ස්වාමීන් වහන්සේට හැරීරි, ඉතින් අපි මේ ජීවත් වෙන්නේ, ඉතින් ඔබ මේ පූජා කරන දාන ටික ඒව වළඳලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ වගේ රටකට වැඩි ඉතින් අපිට රැකියාවක් කලේ මට්ටමින් ඉන්න බෑනේ නේ. මේ පිනතුණු උගාවක් මහන්සියලා දිවාරය නොබලා ඉගෙන කියාගෙන දුර ගිහිල්ලා හම්බ කරන් ඇවිල්ලා ඒ දෙන දෙයින් තමයි අපි ස්වාමීන් වහන්සේට හැටියට අපි යැපෙන්නේ. ඉතින් ඔබ ඒ දේ මහන්සියෙන් අපට දෙනකොට අපට දෙන්න පුළුවන් වටිනාම දේ අපි දෙන්නට ඕන. ඒ තමයි ධර්මය. ඉතින් ඒ ධර්මයේ සාමාන්‍ය සරල දේවල් නෙමෙයි අපි දෙන්න ඕන. අන්න ඒකයි වැඩි. දැන් ඔබ ඔබේ තියෙන හොඳම දේවල් අපට දීලා අපට අපෙන් කියනවා හැමදෙරේ සරල මන ටිකක් දුවම ඇති. ඔය දෙන දාට ඔය දරුවෝ ටිකක් හදාගන්න, ඔය රසන් ටිකක් අඩු කරගන්න බණ කිව්වම ඇති කියලා කියන්නේ. එහෙම කියලා බෑ පින්නොතනි. ඔබේ තියෙන හොඳම දේ ගෞරවයෙන් දීලා පසඟ පිහිටුව වඳිනකොට ඔබ කියන්න ඕන හාමුදුරනේ හාමුදුරු දන්න හොඳම ධර්ම කරුණ ටික අපට මේ වෙලාවේ හැටියට උපරිම කියන්න කියලා. ඒක තමයි ඔබේ ඒක තමයි සක්කෝ කියලා කියන්නේ. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. දැන් ඔබ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තත්, ඔබ කෙනෙක් අලුත් කෙනෙක් මුණ ගැහුණත්, යුනිවර්සිටි එකට ගියත්, රැකියාවක් කළත්, සිටි එකක් තෝරගත්තත්, වාහනයක් තෝරගත්තත්, ජංගම දුරකථනයක් තෝරගත්තත් ඔබ තෝරගන්නේ මොකද්ද? ලෝකේ තියෙන හොඳම දේනේ නේ. හැබැයි ඔබ ධර්මය ළඟට ආව කොහොමද? එතෙන්දි බොහොම සරල දෙයක් දැම බලාපොරොත්තු වෙන්නේ. එහෙම බෑ පින්නතුනේ. එතෙන්දිත් ඔබේ දක්ෂතාවය, ඔබේ skillfulness එක එතෙන්දි ඉහළින්ම පෙන්වන්නට ඕන. ඔබට ඒ සඳහාද තාක්ෂණික ඥානය තියෙනවා, තාක්ෂණික මෙවලම් තියෙනවා. ඉස්සරනම් කල්යාණ මිත්‍රයෙක් සමුගම මුණ ගෙහෙන්න වුණා නේද? වර්තමානයේම අවශ්‍ය නැහැ පින්නතුනේ. ඔබේ ජංගම දුරකථනයට ඕකි නෝනම කල්යාණ මිත්‍රයෙක් ඔබට ලං කරගන්න පුළුවන්. හැබැයි එතෙන්ට ලං වෙන්නේ ඔබේ මට්ටමට, ඔබේ ස්ටෑන්ඩඩ් එකට. ඒ නිසා ඔබ ඉහළම මට්ටමේ මානසිකත්වයට එන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබට නියමයි හමු වෙන්නේ. එදාට ඔබට මුණ ගැහෙන අයයි. ඒ හැම තැනදීම බලන්න ඕන කොයිතරම් දුරට මගේ අවිද්‍යාව දුර වෙනවද මේ දර්ශනය අහලා. ඒ දර්ශනය අහනකොට කොච්චරනම් මට ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවද මේ කියන්න කියලා. self awareness එක, self motivation, self discipline, empathy, social skills, මේව තමයි emotional intelligence එකෙන් කියන්නේ. මේ විහිලටම ගිහිල්ලා බුද්ධ සම්බල කියනකොට කියන්නේ the duration of concentration and insight meditation. This is Buddhist grade point average. This is Buddhist IQ. This is Buddhist emotional intelligence. The getting rid of suffering completely depends on the duration of practice in concentration and wisdom according to our sammāditti or right understanding. එන හොඳයි පින්නතුනි, මේ සත්පුරුෂ පිරිස දුර බැහැර ඉඳලා ඇවිල්ලා ඊටාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ඔබේ ජීවිතේ වටිනාකම වැඩි වෙන හේතුවක්. බුදුහාඳුර අපට ධර්ම දේශනා කර එක පැත්තෙන් අපේ වටිනාකම වැඩි කරගන්න. අනිත් පැත්තෙන් අපට දුක නිදහස් වෙන්න. අපට විඳින තියෙන දුක් ටික ඔක්කොම බුදුහාමුදුරු විඳලා තියෙනවා. ආයි අපට අඩන දෙයක් නැහැ. අපි වෙනුවෙන් දරුවන් දන් දීලා, ලේ දන් දීලා, ඇස් දන් දීලා, හිස් දන් දීලා, ඒ ඔක්කොම බුදුහාමුදුරු මේ එක්ස්පෙරිමන්ට් එකේදී කරලා තියෙන, රිසර්ච් එකේදී කරලා තියෙන. ඒ ඔක්කොම කළ මේ රිසල්ට් එක අරගෙන අපට අද දීලා තියෙන. ඒ නිසා අපි නොතන අපට අඩන අයිතියක් නැහැ. අපි අඬනවා නම් අඬන්නේ බාහිර රූපය සත්‍ය කරගෙන. අන්නේ බාහිර රූපය සත්‍ය නොකර ගන්නාසේ දර්ශනයෙන් ඉන්නේ බුදුහාමුදුරෝ දුෂ්කර ක්‍රියා කළා. සුවිශාල සංසාරික කැපවීමක් කළ මේ ධමයක් අවබෝධ කරගත්තී. ඒ නිසා පින්නොතනි ඔබට නෙතක කඳුලක් එනවා නම් ඔබට එන්නට ඕන ඔබේ ළඟම ඥාතියෙක් නැති වුණු දුක නෙවෙයි. ඔබේ නෙතක කඳුලක් එනවා නම් එන්න ඕන මේ ජාතක කතා වලින් ප්‍රකට වෙන මේ බුදුහාඳුර මෙච්චර පරිත්‍යාගයක් කළා මේක අනාවරණය කළ තිබෙද්දී අනේ මම මේක ඉගෙන ගත්තේ නෑනේ මම මේක ප්‍රැක්ටිස් කරේ නෑ කියන එක ගැන ඔබට නෙතර කඳුලක් එන්නට ඕන. ඔබේ ළඟම ඥාතියෙක් මැරුණටවත් ඔබේ ඇඟට අමාරුවක් ආවා කියලාවත් ලොකු රෝගයක් ආවා කියලා රිපෝට් එකක් ආවටවත් නේ ඔබ දුක් වෙන්නට ඕන. ඒකෙන්න කලින් ඒ සියලුම දුක් වලින් ඒ හෙට එන දුක් ටිකෙන් අද දවසේ නිදහස් වෙන්න දහම් පණිවිඩය මහාර්ග ධර්මයක් බුදුහාමුදුර අප වෙත ප්‍රදානය කළා තියෙනවා. මේ ලෝකයට ඉදිරිපත් කරපු දහම වසර 2500 අධික කාලයක් මේ ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා ඔබට දායාද කළ දීලා තියෙනවා. මේ නිසා බොහොමක වාසනාවන්තයි. මේ දහම උපරිම ලෙස පුහුණු කරන්නට උනන්දු වෙන්න ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ පින්කම තුළින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය අද මේ පින්කමේ දායකත්වය උසුලන මාලා මුනිදාස මහත්මිය බලාපොරොත්තු වන ආකාරයට එතුමිය නමින් මියගිය ඥාති හුද මේ පින සුවපත් වෙත්වා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අංජනී මුනිදාස, ඒ වගේම මලිත් මුනිදාස, දියාගෝ පුතා ඇතුළු මලිත් පුතණුවන් ඇතුළු ඒ හැම දෙනාටමත් ආශිර්වාද වේවා. විශේෂයෙන්ම අප නමින් මියගිය ඥාති හුද මේ පින සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගෙනාතින පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. මේ පින දැක දෙවියනුත් පින් අනුමෝදන්ව සුවපත්ව දිව ඉසුරු වර්ධනය කරගන්නා ගමන් ඔබ හැම දෙනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්වතුනි, හුඟක්ම සතුටටපත් ගන්න මේ ඔබේ ජීවිතයේ ගත වුණු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත් අවස්ථාවක් විදිහට සලකන්න. ඒ නිසා අපේ ජීවිත අපි කුමන දේ කළත් දිනෙන් දින කාලය වැය වෙනවා. අන්නේ ගත වෙන කාලයට අපි උපරිම වටිනාකම ලබා දෙනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම, ඒ දහම් කරුණ මතක තියා ගැනීම, ඒ ධර්ම අපේ ජීවිතයට පුහුණු කිරීම සහ ඒ ධර්මයේ තව ලෝකයේ බොහෝ දෙනෙකුට ගෙන යන්න අනාගතයට රැගෙන යන්න පුළුවන් විදියට සුරක්ෂිත කිරීම. ඉතින් ඒක තමයි අපේ මේ ගත වෙන ජීවිතයෙන් මේ මහලු වෙන ජීවිතෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය. ඒ නිසා මේ ගත කළ හොරා කීපය ඔබේ ජීවිතයට පිනින් ලබාගත් ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දීපු අවස්ථාවක් විදියට සලකලා හුඟක්ම සතුට වන්නට පින්නතුන්ට මේ වගේ පින්කම් කරගන්නත් මේ අවවාද අනුශාසනා කරන මේ පරිසරය සකසලා දෙන්න අපේ ගෞරවනීය සමිත නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුමංගල හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඔබ හැම දෙනාගේමත් මෙලොව ජීවිතයේ නිරොග් නිරෝගීතාවය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.